සම්මා සම්බුදු සරණයි. අපි නමස්කාර කරමු අපේ තථාගතයන් වහන්සේට, ශාස්ත්‍රීය වහන්සේට, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට අප්‍රමාණ ගෞරවයෙන්, අප්‍රමාණ කෘතඥතාවයෙන්. අද අපි සාකච්ඡා කරන්න හිතාගත්තේ ධාන සූත්‍රය අංගුත්තර නිකායේ 4 වෙනි කොටසේ තියෙන 4 වෙනි කොටසේ චතුක්ක නිපාත කියන එක. එහෙම වුණත් පසුගිය සතියේ ඒ ධර්ම සාකච්ඡාව ප්‍රයත්න පවත්වන කොට රස නාථ කරන ධර්ම ගැන කතා කරා. බොහෝ මුතුන් ධර්ම කොටසෙන් කතා කළා. බොහොම සතුටින් අහගෙනත් හිටියා. එතෙන්දී මතක් කරගන්න ඕන වෙච්ච කරුණක් කියලා හිතුනම් අපි ටිකක් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා. අර චේතනාට කරන ධර්මයක් තමයි මේ සබ්දාත්මචාරීන්ගේ කුදුමහත් කටයුතු නොපෙළයික කරනවා කියන එක තමන්ට පිහිට පින්ත පවතින දෙයක් කියලා. එතෙන්දී ඒක අර බ්‍රහ්මචාරී කියන වචනේ කතා කරන් යනකොට දිගටම ගියා. එතකොට මේකෙන් ඩිංගක් අවධානය යොමු කරන්න හොඳම තැනක් තමයි අපි දන්නා සබ්බ්‍රහ්මචාරී කියන්නේ එකට මහනදම් පුරණාය කියලා අපි දැන් හෙළබසින් අපේ සංස්කෘතිය අනුව අපි දන්නේ. එකට මහනදම් පුරණ කියලා. සත්‍යාබෝධයේ සඳහා කුමක් හරි එක තැනකට වෙලා කට්ටියක් එකතු වෙලා කරනවා නම් ඒ එක්ක සබ්බ්‍රහ්මචාරී බවට පත් වෙනවා. හරි. නමුත් විශේෂයි ඔය දැනට තියෙන සත්‍යයන් අයින් කළදමු දැනට ලෝකෙ පාවිච්චින එකට සත්සං කියලා. දැන් ලෞකික ප්‍රගතිය කියන එකෙන් අයින් වෙලා සුදෙකලා මොනවායි ආවාසයකට වෙලා කට්ටියක් එකතු වෙලා එකට භාවනා කරනවා නම් ඒකත් සබ්බ්‍රහ්මචාරී වෙනවා. එතකොට ඕනෝනි කටයුතු කරන්න ඕන. එතකොට අපි ඒක අහලා තියෙනවා. දැන් ඒකට අපි ඒ ඔය ආලාර කාලාම උද්දතරාම පුත්තු උද්දක අපි ඒක දන්නවනේ. රාම කියන එක්කනාගේ ගෝලයා තමයි උද්දක. රාම කියන එකත් අපි තියාගන්න දැනුම සඳහා පවන. එතකොට ආලාර කාලාම ඇත්ත ළඟට ඒ ගුරුතුමන් ළඟට සිද්ධාර්ථ ගෞතමයන් ගියාම එයා කිව්වේ මේවා. ඉච්ඡාමහං ආවසෝ කාලාම ඉමස්මින් ධම්ම විනී බ්‍රහ්මචර්යයන් චරිතු. මේ ධර්ම විනීයෙහි එතකොට ඒ ධර්ම විනී කියන්නේ උගන්වීම් සම්ප්‍රදාතා විනී ඒ කියන ඒ ස්පිරිචුවල් ප්‍රැක්ටිස් එකේ කියන එක. ඉමස්මින් ධම්ම විනී බ්‍රහ්මචර්යයන් චරිතු. එතකොට ඒ ආලාර කාලාම ගුරුතුමන්ට ඒ තරුණ සිද්ධාර්ථ ගෞතමයන් කියව මම කැමැති මේ ධර්ම මාර්ගයේ බ්‍රහ්මචර්යයා සංචරිතින් කියන්නේ භාවනාව ජීවු කරගෙන යන්න. ඒකෝ නමුත් ඒක සම්පූර්ණ ජීවිතයකට කැප කරලා. ඒකෝ මතකෙ තියෙන තෝරණකට තමයි බ්‍රහ්මචර්යයා කියනකොට අර මොකක් හරි අසපුවකට ආවාසයකට භාවනා තැනකට ගිහිල්ලා ඒ ගුරුවරයෙක් ඉදිරියේ යනවා නම් ඒ කට්ටිය ඒ බ්‍රහ්මචර්යාව තමයි එකට පවත්වන්නේ කියන එක. ඊට පස්සේ ටික දවසක් විතර භාවනා කරාම ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බොහොම ඉක්මනින්ම ඒ ටික මේ අවබෝධ කරගෙන ගිහිල්ලා කීව ගුරුතුමන්ට අහම්පික වාවස ඉස්තාවතයි මන් ධම්ම සයන් අභිඥා සත්‍තිකත්ව උපසම්පච්චි විහරාමි කියලා. ගුරුතුමනි මාත් මේ මගේම දැනුමින් භාවනා මාර්ගයේ ඥානයෙන් මාත් මේ දැන් මේකට පැමිණ වාසය කරනවා කියලා. එතකොට ඒ ආලාර කාලාම ගුරුතුමන් කියන මෙහෙම ලාභano ආවසෝ තෙලුකු ආශියක් අපිට සුලද්දම් හොඳ ලැබීමක් මිත්‍රයානෙමි ඒ මයන් ආයත් මන්තං සාදිසං සත්වස්මචාරීන් පස්සා ඔබ එන්නේ සබ්‍රහ්මචාරී කෙනෙක් දකින්ක ලැබීම ලොකු වාසියක් කියලා. අන්න එතන සබ්‍රහ්මචාරී කෝ සිද්ධාර්ථ ගෞතමයන් ඒ බෝධිසත්වයන් ඒ ගෝලයා එතෙන්දී ආලාසාලාන්තර කාලාමතුමාගේ ගෝලයා නිතොත සිද්ධාර්ථ එයාට කිවි සබ්‍රහ්මචාරී කියලා. එතකොට ඊළඟට ඊළඟට රාමපුත්‍ර උද්දකලකට ගියා. එතකොට එතෙන්ට ගිහින් එතකොට එතෙන්ද කිව්වේ මේ මම ගෝලකම ඉඳලා දැන් එතකොට ඒ සමාන තත්ත්වයට ගත්තා කියලා. සිද්ධාර්ථ ගෞතමයන් කිව්වා අලාර කාලාම. ඊළඟට උද්දකලකට ගියාම ඒ ගුරුතුමන් ළඟට ගියාම උද්දක කොච්චර දිනවල හිටියාද කියන එක දන්නේ රාම තම අර නේ සංඥා නා සංඥා දක්වා දින හිටපු ගුරුතුමන්ට උට. එතකොට එයා සිද්ධාර්ථ ගෞතමයන් මේ ගැන කියනකොට මේ කතේ එක් කතාවක් දැනගත්ත. මේ රාමයිතුත් කවුද උද්දක කියනවා ඉතියා යාදිසෝ රාමෝ සාදිසෝත්වං රාම තුමන් වගේම තමයි ඔබ යාදිසෝත්වං සාදිසෝ රාමෝ හොති සිද්ධාර්ථයන්ට උද්දක කියන ඔබතුමා වගේම තමයි යම් විදිහකටම රාම තුමත් ඒ විදිහමයි කියලා එහිදානියවසෝ හිමන් සං ජනන් පරිහරය සුර කියන උද්දක කියනවා එන්ට මේ පිරිසට භාවනාව ගන්නන්ට කියලා. එතකොට කියනවා සුද්ධකුරාම පුතු සබ්බ්‍රහ්මචාරී මේ සමානෝ ආචරිය ස්ථානේ මං සප්පිච්ඡපේසි. එතකොට උද්දක රාම පුත්‍ර උද්දක සබ්‍රහ්මචාරී කෙනෙක් විදියට ඉඳලා එයා ආචරිය ස්ථානේ ලැබුවයි කියලා. ඉතින් සුද්ධාර්ථයන්ට ආරාධනා කළා ගුරුතුමන් වෙන්න කියලා. දැන් එතකොට ඉතත් තියෙන සබ්‍රහ්මචාරී කියන වචන දැන් ඒකෙම මතක තියාගෙන එතෙන්දී දැන් අර බ්‍රහ්මචාරී පරිෝසාන කතාව ආවා. ඒකත් ඒකම ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙළවරට මෙයන් සත්‍ය අවබෝධයට. ඒකත් ගියාම තව පින්නතෙක් මෙහෙම කත්තම්දයක් කිව්ව මේ අබ්‍රහ්මචාරී කියන එක තේරුම් ගන්නට කියලා අපි ඒක පැහැදිලිව දන්නවා. ඒකට කවුරුත් ඒකට අනුදෙන පදාලේ නැහැ හොඳ කතාවනේ කියන්නේ මතක් කරන්න ඕනේ. අපි ඔය චූලශීල කියනකොට අබ්‍රහ්මචාරී කියන්නේ අබ්‍රහ්මචාරියම් පහයි බ්‍රහ්මචාරී හොති. අබ්‍රහ්මචාරියාව අයින් කරලා බ්‍රහ්මචාරී වෙනවා. ආරාචාරී දුම් දුරින්ම දුවේල යන විරතෝ මේ තුන ධම්ම ධම්ම මාචුරෙන් අයින් වෙනවා. කියන්නේ සෙක්ෂුවල් ලයිෆ් එකක් තියාගන්නේ නැහැ කියන එක. ඒකත් අපි මතක තියෙන්න. හැබැයි ඒයින් අදහස් කරන්නේ නැහැ සත්‍ය අවබෝධය කරන්න බැහැ කියන කතාව. ඉහි ජීවිත. තමන්ට තමන් අවතක්ෂේරු කරන්න හොඳ නැහැ. දැන් අර ඒ නිසා තමයි මිගෙ ජාලා ඒ මිගසාලා ඒ ඇත්තන්ගේ ඒ ඒ කතන්දරයන කොට ඒ කිවි අර මේ ඒ බාප්පයි තාත්තයි නැත්තන් සීයයි දෙන්නගෙන් දෙන්නම සකදාගාමනා කිව්වහම ආනන්දාන්තය කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ තෙල්දී අපි ඒගෙන ඉගෙන ගත්ත මිගසාලා සූත්‍රයේ ඒ සමහර අය තිබ්බ සරාදි ජාතිකයි නමුත් ඒක නැති වෙන තැන දන්නවා. සමහර සද්දේශ රහිතයි ඒක නැති වෙන තැන දන්නවා. මම ඒකේ තේකේ පුළුවන් ඇතුව. ඒ නිසා ඒ පුළුවන් බව අමතක කරන් දෙපා මෙච්ච කරන්න පුළුවන් කියන්නේ. නමුත් අබ්‍රහ්මචාරියා කියනකොට සෙක්ෂුවල් ලයිෆ් එකෙන් අයින් වෙන්නේ. ඒක මතක තියෙන්න ඕනේ. සමහර අය කිව්ව හොඳට. නමුත් සමහර ඒකෙදි කරුණු පැහැදිලි කරගත්තේ නැහැ. ඊළඟට ධම්මික සූත්‍රයේ චූල ශීලයේ විදිහටම තියෙනවා කියන ධම්මික සූත්‍රයේ සුත්ත නිපාතේ චූල වර්ගයේ තියෙන්නේ ඒකෝට අර ආරි අෂ්ටාංග උපෝසථය ගැන කියනකොට කියනවා පානන්න හානේ නැත් අදින්නාදී යන සප්තඝාතනය කරන්නේ නැ නුදුන් දෙයක් ගන්නේ නැ මුසාන භාසේ න මජ්ජපෝසියා ඒකේම තියෙනවා ඒ ධර්මන මත්යෙන් දෙලින් වෙත් වෙනවා. අබ්‍රහ්මචාරියා විරමියේ මේ තුන. ඒක තමයි තියෙනකොට මෛත්‍රණයෙන් ඈත් වෙන එක තමයි ප්‍රශ්නචාරියාවෙන් ඈත් වෙන. තුහත්ින් නබුන් ජීවි කාල භෝජන. ඊළඟට මාලන්න ධාරේ න ගන්ධ මාචරේ එක අපි දන්නවා මල් ගඳ විලුන් දාව නැහැ කියන එක තේමෙන්නේ. ඒ කියන්නේ මේකප් කරන්නේ නැහැ කියන එක ලස්සන්ට මේ මොනවා හරි ඕනම තියාගන්න. එතෙන්දී හොද කරුණක් කිය වෙනයි ධම්මක සූත්‍රයේදී මංකේ චමායන් සයිත සම්පති. විමේ එලාගත් ඇඳක නිදාගන්නේ කියලා. නම් උච්චාසන උච්චාසන මහාසයනා කියන එක පැතිකේ තියෙනවා. ඒක යන්තම් මතක තියෙන්න ඕන කාරණයක්. හැබැයි මේක මේ අත්තිකල මාසාලිය කියන්නේ නෙවෙයි ඒක. නමුත් ටිකක් ඒ විදිහට මතක තියෙන්න ඕන. ඊළඟට ඒක එහෙම මතක තියාගෙන දැන් සිද්ධාර්ථ ගෞතමයන් කතා කරන මේ තමන්ගේ අවබෝධය ගැන කියලා දෙනකොට කතන්දරේ කියනකොට චරිතය අර සුජාතා ඊට පස්සේ ඒකත් ඉකින් කැම් බීම ගත්තා සුජාතගෙන ඊට පස්සේ කැම් බීම ගන්න පටන් ගත්තා අත්තිකල මාසාමේදී අත්හැරලා තොත් කිව්වා පත්ත තිස්සෝ උපමා ප්‍රතිභංස අනච්චරියා උබ්බේ අසුතපුප්ප කලින් අහල්පු නැති මේ උපමා තුනක් මම ඉතෙලබටින් කියන්නම් පාලියේ නැතුව එකක් තමයි අර දැන් උත්තරාරණි කියන එක අපි දන්නවා ගිනි ගාන දන්ද කියලා කියන්නේ කියන්නේ හරියට මේ ගිනි පෙට්ටියක් වගේ දෙයක් කියලා. අපිට ගිනි පෙට්ටියක් තියෙනවා. ඒ ගිනි පෙට්ටිය මේ වතුර දාපු ලී කැලක් ලී ටිකක් අරගෙන ගින්දර පත්තු කරන්න හදනවා අර ගින්දර පත්තු කරන එකේ. අතෝ තහනවා ඒකෙන් පත් වෙනවද නැහැ. ඒ වගේ යෙහිකේ සමලාමා බ්‍රාහ්මණාව සමනේකයි බ්‍රාහ්මණේකයි කවුරුන් හරි කායේන සේව චිත්තේන කාමේහි අවුපකත්ත විහරන් කායනුයි සිතිනුයි අයින් වෙල ඉන්නේ නැහැ. ඒ වගේම යෝ නේ සංකාමේසු කාමච්ඡන්‍දෝ කාමසිනියෝ කාමුච්ඡා කාම්පාසා කාම්පරලාහෝ සජ්ජත්තං සුප්පහීතෝ. ඒ වගේම ඇතුළෙත් ඒක බුබුළු දමදම සාම තියෙනවා. ලෞකික ජීවිතයක් ගත කරන්න කොහොම හරි ඕන කියන අදහස තියෙනවා නම් ඒක හරියට වතුරේ දාලා තිබිච්ච ලී කැලි ටිකක් පත්තු කරන්න හදනවා වගේ ඒක වෙන්නේ නැහැ. දෙවෙනි උපමාවද කියන්නේ වතුරේ නෙමෙයි තියෙන්නේ වතුරෙන් ගොඩ අරගෙන තියෙනවා. වතුරෙන් ගොඩ අරගෙන උරි දාලා තියෙනවා. නමුත් ඒකයි. ඒකට ගින්දර පත්තු කරන්නත් බැහැ. ඒ වගේ සමහර විටත්ෝ භාවනා කරනවා කායේන චිත්තේන කාමෙහි උපකත්ත විහරන්තය. ඒත් කායනුයි චිත්තුනුයි මේකින් මේ කාම ලෝකෙන් අයින් වෙලා ඉන්නවා කාමෙන් කියන්නේ. ඒ උනාට යෝජනේ සං කාමී සුඛාම ඡන්දු කාමසිනිය හෝ කාමුච්ඡා කාම පිපාසා කාම පරිලහසෝ අජ්ජත්තන සුප්පිනෝ. ඒ උනාට ඇතුලේ මොකද්ද ප්‍රාර්ථනාවක් තියෙනවා වැඩිපුර කම්සත් විඳින්න කවදා හරි දවසක. ඒක තමයි ඒ වතු කලින් එක වතුරෙම තියෙන එක අරගෙන දැන් වතුරෙන් ගොඩ දාපු එකක් තියෙන. ඒකට ගින්දරපත් වීම. ඊළඟ තුන්වෙනි උපමාව තමයි හොඳට වේලිච්ච දර්කැල්ල. ඒ දර්කැල්ල සරුත්තරාරණිය අරගෙන නැත්නම් ගිනි පෙට්ටියක් අරගෙන එක්පත් ගින්දරපත් කරන හැදු ගිනි එනවා. ඇයි? ඒක උදාහරණයක් තමයි. කයින් පස්සේ සිටින උත්සාහයෙන් වල නමුත් ඇතුළේ ප්‍රාර්ථනාවකුත් නැහැ. ඒ නිසා එකත් මාර්ගය හරියනවා. ඔය සිද්ධාර්ථ ගෞතමයන්ට බෝසත් කාලේ සිහිපත් වෙච්ච ඒ උපමා තුන. එතකොට මතක තියෙන්න ඕන ඒක ඇයි ඒ මහා ඔය සත්‍යක සූත්‍රේ මහා සත්‍යක සූත්‍රයේ තියෙන ඒකට මතක තියෙන්න ඕනේ අබ්‍රහ්මචාරී කියන්නේ මොකේද කියන්නේ. ඒක අප ඔළුවේ තියෙන්න ඕන ඒකට අලුත් අර්ථ විවරණ දෙන්න ඕන. හැබැයි කමං කාවලෝක ඉන්නවා කියලා ඒක එතෙන්දී අර මම හරි කැමති මගේ දුරතුමා කියන එකට තෙල්ද මම ඇත්ත කියන ඔයා මේ සත්‍යෙ ඉන්නේ. ඒක බාධාවක් නෙවෙයි හද සත්‍ය අවබෝධය සඳහා. මොකද ආහකි දුරක් තියෙනවා. අපි අහන් කතා තියෙන අර දැන් විසාක උපාසක කියලා විසාක සෙක්තුමා. ඒ ඇත්තයි ධම්ම දින්න. එතකොට ඒ ඇත්තයි දින්න. උද්දම ආදරෙන් හිටියේ, ප්‍රේමෙන් හිටියේ බුදුහන්නේ ධර්මය අහලා එක දවසක් එයා සත්‍ය අවබෝධය අනාගාමි කියලා අපි කියන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලා ශුන්‍යතාව තේරුම් ගත්තා. එතකොට ගෙදර ගියාම දෙන්න වගේ මාදරෙන් අර අත දෙන්න දෙනකොට අත ගත්තේ නැහැ. දෙන්න ඊට පස්සේ කතා කළා වෙනම කාමරයකින් දැන් කතා කරලා දැන් දෙන්න ඊට පස්සේ මේ ධම්ම දෙන්න කියලා කොහොමද ඔය තත්ත්වයට උතුමා කියලා දන්නවනේ. එයාගේ පෙම්බත එයාගේ ස්වාම පුරුෂයා ඒ කොහොමද මං එයා දන්නවා වංකම් මේ වෙන තැනකට මේ මනස යවන කෙනෙක් නෙවෙයි කියලා. වෙන තැනකට බැඳෙන කෙනෙක් නෙවෙයි කියලා. ඒක කියලා මම මේ කතා විතරනවාසිය ධර්මය ඇහුව මට මේක තේරුණා අපි. ඒකෝ දේශයක් නැහැ නේද දැන් කොහොමද කාමරාජ ව්‍යාපාර දෙක නැ පුදුම මෙච්චිතකින් තමන්ගේ අත් ඒ පෙන්දතියට නැත්තම් ස්වාමි දේනියට බිරිඳට ඒක කිව්වා. එයාට තේරෙනවා. ඒතෝර මෙයා ගත්මයා හොරබුරු කරන්න ඉගෙන තේරෙනවා. ඒතෝර එයා කලබලු වෙනවා. එහෙනම් මටත් පුළුවන් දෙකලා පුළුවන් කිව්වා. ඊට පස්සේ තමයි බිම්බිසාර රජතුමාට කියලා පෙරහැරක් කරලා මේ ප්‍රජාපති ගෞතමියට බාර දුන්නා. ඊට පස්සේ අර ඔය චූල වේදල්ල සූත්‍රයේ දේශනා කරේ ඒ එතුමිය ඒ වන්දනීය උත්තමාගේ අතමාගේ අතීත ස්වාම පුරුෂයාට යතම් ප්‍රශ්න ඇහුවා. ඒවා භාෂා නෙවෙයි ඒ නිසා. ඒක භාෂාවක් කරගන්න හොඳ නැහැ. අර මිගසාලා සූත්‍රය ආයෙත් හොඳින් කියවන්න. මේ එකම දෙයක්වත් භාෂා නෙවෙයි. ඒ තමන් අවත අදුසක් සේරුවක් කරගත්තොත් තමයි ධර්මය වෙනස් කරන්න හදාන්නේ. නෑ ධර්මය එහෙම තියෙනතෝ ධර්මය එහෙම තියාගෙන මම කොතනද ඉන්නේ එතන සතුටින් ඉන්නවා. ඊට පස්සේ තේරුම් ගන්නට ලේසි. මේ ශුන්‍යතාවේ තේරුම් ගන්නට ලේසි. දැන් සෝතාපන්න සත්වයට එනවා කියනකොට හිමාලය තරම් මවුන්ට් එවරස්ට් තරම් උස දුක් ගොඩක් අයින් කරලා තියෙන්නේ. කඩල ඇටයක් නැත්තම් හාල් ඇටයක් තරම් දුක් ටිකක් තමයි ඉතුරු වෙන්නේ කියන. බලන්න ඉතල බලන්න කොච්චරද කියලා. බලන්න ඇතර කොච්චර සුට්ටයිද තියෙන්නේ කියලා. දැන් ශ්‍රී පාද සමයටම් පිටුරු කලාජලා එහෙම කරන නැත්තම් ත්‍රී සිස්ටර්ස්ලා ළඟට ගිහිල්ලා අපේ තියාගන්න මේ පොඩි කල් කැටියක් තියාගෙන හාල් ඇටයක් තියාන බලන්න සත්‍යාවබෝධය කරගත්තු පළමු පීරේදී මගේ දුක් අර ත්‍රී සිස්ටර්ස්ලාගේ තරම් විශාල රක්ක නැති වෙලා මට ඒක දෙන්න මෙච්චරයි. ඒ විදිහට ඒ නිසා එතනයි මූලික අවශ්‍යතාවය. ඒතකොට කවුරු හරි ඒක වෙනස් කරන්න හැදුවොත් එහෙම ඒක අපි ධර්මයෙන් පෙන්නන්ත වෙනවා. නැත්නම් අපරාධේ තමන්ගේ හැකියාව විනාශ කරගන්න. මොකද ඒකේ වෙන ප්‍රමන්ත චෝදනා කරගන්න. තමන් අවසක්ෂීවක් කරගන්න. මට බෑ කියලා. මොකද තථාගතයන් වහන්සේ ඊට වඩා වෙනස් දේශනයක් කරලා තියෙන අපිට පිළිවන්නේ ඒ මාර්ගයට එන්න. මේ මාර්ගයට එන්න පුළුවන් කියන අදහස ඒ කියන මොනවද සාකච්ඡා කරනවා නම් සාකච්ඡා කරන තුරු අපතරම් තමයි සත්‍ය තමයි බොහොම සීමා හිතන්නේ අපි ඉත ඒ කරුණ විතමත් තමක් වැඩගත් වෙනවා සත්‍යකම ඒ වගේම අපිට ඒ නාටක කරන ධර්ම සම්බන්ධයෙන් තියෙන නවවිලි කාරණේ වෙන මේ සතිමා හොති කියන එක අපිට පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා හිතන එදා අපිට කර්ණා විවිධ පැතිවලින් මේ දිහා බලනවා කියන එක සත්‍යතුමනේ අපිට ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරගමු කියලා යෝජනා කරන සත්‍යතුමනේ සර්වන් සර්මයි ඔව් සර්වන් සර්මයි අපි ඒතර ඉන්ද්‍රිය ආපන සූත්‍රය කියලා එකක් අපි සාකච්ඡා කළා. එච්චදී සාරිපුත්තන් වහන්සේට බුදුහාමුදුරේ කියනවා. ඒක සරිස්සන විස්තර කරනවා. එතෙන්දී ඔය සතිමා හෝති පරමේන සතිනිපක්ඛේන සම්මන්නාගතෝ හෝති චිරතතම්පි චිරභාසිතම්පි සරිත අනුසරිතව හෝති කියලා. ඒ ඔයත්තේ කොහොමද සාකච්ඡා කළා. එතකොට දැන් දැන් අවේරනස් එකයි මයින්ඩ්ෆුල්නස් එකයි මගේ ගුරුතුමෙක් කියන එක හොඳට මේ එක්තරා තැනක සාවහම අවේරනස් බීන් විට්නස් කියලා මේ මට මේ අර සති නිමිත්තම නෙවෙයි සතිය නිමිත්තක් බවට පත් සතිය අර දැන් අපි තුමු අපි කියන්නේ සතර සතිපට්ඨානයේ සතිමත් ඉන්නවා. එතකොට ධම්ම සතියට අහු වෙනවා. ඒ ධම්ම කියන එකක් තියෙනවා ධම්මානුපස්සනාවේදී ධම්ම කියන කොටසත් සතියට අහු කරගන්නවා. චිත්තේක චිත්තානුපස්සනාවේත් එහෙමයි. එතකොට මේ අවේරනස් එක මේ දැන් මේ වචනේ සතිමත් භාවයේ කිව්වොත් ඒකට ඥානපෝණික ගෞරවණීය හාමුදුරුවෝ කියන්නේ බය ඇටෙන්ෂන් කියලා. නිර්වත් සතිය. ඕක තමයි විපස්සනා කියන්නේ. ඒ විපස්සනාව විසින් මේක දකිනකොට තමන්ට පේනවා එක්තරා observer කෙනෙක්. එතකොට හැබැයි එයා පුච්චල භාවයක් නෙවෙයි. තිස් බවක්. මොකද පංච උපාදානස්කන්ධෙ මිදිගෑරෙනවා. රූප තියෙන බව පේනවා. විඳින ඇතිවල නැතින බව පේනවා. සංඥා එන්නේ කොනිස්සන බව පේනවා. සංකාරක් ප්‍රතික්‍රියා දක්වල යන හැටි පේනවා. විඤ්ඤාණත්වයක් තියෙන නිසා මේක පේනවා. එතකොට ඒ පහත්ම අයිති නොවූ සතිමත් භාවය. හැබැයි සතිය තාක්ෂිකයක් කියන එකත් අමතක කරන්න එපා. තේරවාද ක්‍රමයට අපි ඉගෙන ගන්නවා. ඒකෝ තමයි මේ ශූන්‍යතාවයේ තුල ඉඳලා මේක පේන්න පටන් ගන්න. අර සංඥා වේදනා දෙක එනවා කියලා. සති නේපක්කතාවයේ එනකොට ඒ ආපන සූත්‍රයේ ඔක්කොම මතක් කරගන්න ඕනේ කිසි මේ මහිතේ කිව්වේ සරිත්වා සරිත්වා ඒ සද්දාය සද්දහිත්වා සද්දහිත්වා මේ මාර්ගයේ තියෙනවා. එතකොට ඉතින්දී අර ඉතින්දී කිව්වේ සරිත්වා සිහි කර කර සිහි කර කර ඒ සතර සතිපට්ඨානයට යනවා වගේම දැන් උපේ නිවාසානුස්සතිය දක්වා යෙවෙන්නේ ඒකයි. අපි උපේ නිවාසානුස්සතිය කියන එකට මව කුස පන්නල යන්න එපා එහාට. ඒකේ සාමාන්‍යදී නම් එතෙන්ට යනකල් 16, 15, 14, 13, 12, 11, 10 ඒ ඔක්කොම කරගෙන යන්න පුළුවන් එක. මොකද අර ඒ මෙමරිස් කියන සංඥා කියන එකත් ඔක්කොම පුළුවන් සෝට් අවුට් කරගන්න එක. ඒකයි මේ සති එතන ඒ සතිනේ පක්ෂේන සම්මන්නාගතව චිර කතම්පි චිර භාෂිතම්පි සරිතාම් සරිතා හොති. ඒ නිසා තමයි ඒක හොඳ ඒ අර සතිය දිනන හොඳ කාරණයක් වෙන්නේ. දසලම්ම සූත්‍රයේ අර සතම් භූතස්ස මේ රත්යෙන් දිවා වීටි පතන්ති සබ්බජීතේන අබින්නම් පච්චවේති සබ්බා නිරන්තරයෙන් සීකත් සිහිපත් කරන්න ඕන කාර්යයක් ඇටේට කියනවා. මේ සතම් භූතස්ස මේ රත්යෙන් දිවා මට රෑදවල් කොහොමද මම ජීවිලා ගියේ කියලා කොහොමද රෑ දවල් දෙකේ ගෙවිලා ගියේ කියලා හිතන්න ඕනේ කියලා. එහෙම යන්න පුළුවන් නම් එක තැනකින් තව නිරෝධේ පේන්න පටන් ගන්නවා. සෝත සමුදයක් පේන්න පටන් ගන්න ඒ නිරෝධ සහ සමුදේ පේන්න පටන් ගන්න. එතකොට අර මේක මායාවක් බව තේරෙන්න එතකොට සංඥා වේදනා විසින් අහු කරගන්න ලෝකයක් කියලා. ඒ නිසා ඒ සතියේ තියෙන අර සති උපට්ඨාන හතර ඒක එහෙමම තියාගෙන සතියේ මූලික ලක්ෂණයක් වෙන එක තමයි මතක් කරගන්න පුළුවන් සතිය. ඒක දිනු කරගන්න දෙන්න දැන් කාලේ නැත්තම් ගොක් වෙලාට මේ ඩිමෙන්ෂියා එකට ඔය අල්සයිමර් එකට යනවා ගොක් කයි. ඒක තේින්ද තියෙනවා. ඒක නැතිනවා මේක කරගත්තොත් එහෙම ඒක මොලේටත් පුරුදු කරන්න ඕන පරණය සීපත් කරන්න මම මොනවද අද උදේට කෑවි මම මොන ගෑරුප්පු අරගෙනද මේකේ තත්ත්වේ මම ඊයේ ඇඳගෙන හිටිය ඇඳුම මොකක්ද මං කාටද දීලා ටෙලිෆෝන් කළේ මම මොනවද ලිව්වේ මම මොන සූත්‍රයද කියේවි ඒවා ආපහු රීට්‍රැක් කර කර බලන්න පුළුවන් නම් එක්කක් තමයි ඔය මේ ඔය මකලින් කියපු අල්සයිම එක ඒ දෙකින් නැහැන්න අයින්ෙන්ද පුළුවන්. පිටම ඇතර බලපෑමක් වෙනවා කියන එක කියනවා වගේම තමයි මොලේටත් ඒක බලපෑම් කරනවා කියන එක. පුළුවන් තරම් අතීතේව සතුටුමත් වෙනකන්. ඒකත් ඒක ප්‍රපංචයට අහු කරගන්න එපා හැබැයි. ප්‍රපංචයට අහු කරගන්නත් එපා ඒවත් එක පුරබදන්නත් එපා එකෙන් තැන්වල අතර ඉන්නත් එපා එහෙම නෙවෙයි ප්‍රැක්ටිස් එකක් හැටියට කරන්න ඕනේ. එතකොට අහු වෙනවා මා මේ කෙනකොට මං අකුසලයට බරලා කියලා මේ කෙනකොට කුසලයට බරලා. එතකොට සති නිමිත්ත අහු වෙනවා. මිත්‍යා සතියට ගියේ කොතෙන්ද? මිත්‍යා සමාධියට ගියේ කොතෙන්ද? මිත්‍යා වාචාවට ගියේ කොහොමද? පාප මිත්‍රයාට අහු වෙන්නේ කොහොමද කිය ඔක්කොම සීපත් වෙනවා. ඒ නිසා ඒක තැනක නතර නොවි නිවර්ණ වලින් බැහැර වෙච්ච මනසින් අත් සිහිපත් කරන්න පුළුවන්. ඒක තමයි සති නිපත භාවය කියන්නේ. අර ආපන සූත්‍රය ආයි කියලා බලන්න ඒක බොහොම හොඳයි. ඒක බුදුහාමුදුර කියනවා මේ ඒ පඤ්ඤාව කොහොමද මතු වෙන්නේ කියලා අපි ඒක සාකච්ඡා කරලා පසුගිය සතියේ. බොහොමකින් සත්‍ය තමයි මම හිතන්නේ එතනදී සත්‍යමත් හොමින් මේක පැහැදිලි කරලා දුන්නා. එතනදී මම හිතන්නේ හුඟක් කාලයක් දැන් අපි සතුටුමත් වෙනවා කිය කියනකොට අප්‍රමාදී වෙනවා ඒ වගේම ඉත අතීතයට දුවන එකක් අනාගතයට දුවන එකක් නැතුව වර්තමානයේ ඉන්නවා කියන අර්ථයෙන් තමයි මම හිතන්නේ අතීතය ගැන සිහි නොකර සිටීම එහෙමත් නැත්නම් මේ ප්‍රපංච වලට යන එක ගැන තමයි එදා කතා වුනේ මම හිතනවා අද ඒකට බොහෝ දුරට කියන්නේ සම්පූර්ණ වශයෙන්ම අර්ථයක් අපිට ලැබුණා කියලා තමයි මම හිතන්නේ ඒක තමයි අපි හිතන්න ඕනේ හුඟක් වෙලාවට සතුටුමත් වෙනවා කියනකොට වර්තමානයේම සිත තියාගන්න ඕනේ කියන සත්‍යයක් යටතේ මේ කිරසකන්ත කිර වාසිකම් තුකින ඒවට ගෑය යුතු වගේ අදහසක් තමයි ගන්න අවස්ථාවේ මා තෝනේ ඒකයි දැනගන්න ඒක උනේ එළවන් හොඳයි සත්‍යතුමනි මම ඔබතුමාට යොමෙන්නම් කියන කටහිරි ඔව් ඒ කියන්නේ හොඳයි එක්කෙන්දි සීපත් කරගන්න උන් කාරණය තමයි අර විපස්සනා යෝනිසෝ මානසිකාරේ තියෙනවා ඒක විපස්සනාව මෙතේ මේ තත්ත්වේ සිද්ධ වෙනදී දකින්න අර මේ සත්‍ය ওই ධම්ම ජීව ගෞරවනීය භික්ෂුන් වහන්සේගේ එකට උන්ට හම්බන්දේ මේ පොතෙන් අරගෙන සාක්කෙන් අරගෙන කියන දේවල් නෙවෙයි නෝට්බුක් එකෙන්. එතකොට විපස්සනාව කියන එක මේ මොහොතේ මේ ස්ප්ලිට් ඔෆ් සෙකන්ඩ් එකේ මතුවෙන දේ දකින්න පුළුවන්. නමුත් මම යෝනිසෝ මනසිකාරයට පවරන්න පුළුවන් සතිමත්ව පුපිනවාස අනුස්සතියනකොට ඒක සතිය කුසලයන් නෙවෙයිනේ කො. ඒක ඥානයක්. ඒ ඥාන සම්ප්‍රසය යෝනිසෝව එක මනසිකාර කරන්න පුළුවන් අතීතයට. පපංච වස්නෝවි. දැන් බුදු සරණයි. සමාජාචිතුම එහෙනම් අද සම්මේලිත පොත් අපි ආරම්භයක් ලබා දෙනවා සිතුම එනවා. කොඨාල සූත්‍රය අද පසුගිය සතියේ අපි පුත්තපාද සූත්‍රය වගේ දේවල් ගැඹුරට කතා කළා. මේකට එන්නේ හිතුවේ ඒකේ කියන එකේ අරර අත්පටිලාභයේ කියන එක ගැන කාරණා මතෙච්ච නිසා මේක හොඳ කරුණ කීපයක් තියෙනවා. අපි ඔය කෝසල සංයත්තේ තියෙන සූත්‍රයක් ඒ විදිහට මේක ඊට වඩා වෙනස් විදිහකට තියෙනවා. ඒ කරුණ විස්තර කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්තාරින් මානි භික්ඛවේ තානාහි තානාමි සතිහිතානෙහි වේවිතබ්බා. කරුණු තුනක් හේ උදව් කරගෙන දැක ගන්න පුළුවන්. දැන් කරුණු හතර ඊට පදනම් වෙච්ච තව කරුණු හතරක් මත දැන ගන්න පුළුවන් කියලා. එකක් තමයි මේ බොහොම හොඳයි සංවාසයෙන් බික්කවි සීලං වේදිකම්ම. එකට ජීවත් වෙන අනිත් එක්කෙනාගේ චාරියාවන් දැනගන්තුම් සීල ආචාර සමාචාර විදිය දැනගන්න පුළුවන් වෙන්නේ එක්ක වාසය කරන. එකන මට තීරණය කරන්න බැහැ නැත්නම් එක්කෙනෙක් දුස්සීලද සිල්වත්ද කියලා ඒකට එන්නේ. ආයිත් මිගසාලා සූත්‍ර මතක් වෙනකොට බුදුරජාන් වහන්සේ එපාම කීවා ජයිස් කරන්න කියන. තමයි විනාශය. තාංචකෝ දීගේන අද්දුනා. ඒතුරේ සංකිට ජීවත් වෙලමයි කෙනෙකුගේ චර්යාවන් සීලය හැසිරීම රටාව දැනගන්න පුළුවන් වෙන්නේ. තාංචකෝ දීගේන අද්දුනා ටික කලකින් නොවේ නැත්තරම් ටික කලකින් නොවේ ගෝ තල ඇසුරු කරා. මානසිකරෝතුණු අමනසිකරෝතු බොහෝම අවධානයෙන් ඉන්න කෙනෙකුට තමයි කරන්න පුළුවන් ඉන්නේ අවන අනවධානයෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. පඤ්ඤවතා නුදුප්පන්නේ බුද්ධියකුත් තියෙන්න තෝර හදිසි තීරණ ගන්න දුප්ප දුෂ්ප්‍රඥයක විසිනුත් නෙවෙයි කෙනෙකුගේ සීලේ දීන්නේ කරන්න වෙන්නේ කියලා. ඒකේ කරුණ අත්‍යක මතී තියෙනවා. සංවාසයෙන් ඒ කියන්නේ එකට ජීවත් වීමෙන් එක්ක ජීවත් වීමෙන් තමයි කෙනෙකුගේ චර්යාවන් නැත්නම් සීලය කොහොමද කියලා තමන්ට තේරෙන්නේ. දෙවෙනි කාරණේ සංඝෝහාරේන පිච්චවේ සෝචියම් වේවිතම්. කෙනෙකුගේ පවිත්‍ර භාවය දැනගන්න ඕනේ ඒ කරන කතා ගනුදෙනු වලින්. එයාගේ කොහොමද හැසේම් රටාව කතා රටාව එයා කරන කියන කටයුතු කොහොමද කියලා විදිහට තමයි ඒක දැනගන්නේ. විශේෂයෙන් සංවාර කියනකොට කතාව කියලා ගන්න පුළුවන් නැත්නම් මොනවාරි යමක් ක්‍රියා කරන විදිහෙන් තමයි කෙනෙකුගේ පවිත්‍රභාවය දැනගන්න පුළුවන්. මෙයා හොඳ කෙනෙක් කියලා තීරණය කරන්න පුළුවන්. හැබැයි චච්චරන්නේ කියන දෙකේ. ඒ වගේම ඒක කියනවා පංචකෝ දීගේ නද්දුනා ටික කලකින්ුත් නෙවෙයි. නැහිතරන් ටික කලකින් නේ බොහොම කලක් ඇසුරු කරාම තමන්ට ඒක දැනගන්නේ. මානසිකරෝතෝ නොමානසිකරෝ. ඒ වගේම මේ මානසිකාරයක් තමන්ට කල්පනා ශක්තියක් තියෙන හොඳ ඇටෙන්ටිව් කෙනෙක් වෙන්නත් ඕන අවධානාත්මක. පඤ්ඤවතානෝ දුප්පඤ්ඤේ. දුෂ්ප්‍රඥ කෙනෙක් දුෂ්ප්‍රඥ කියන ප්‍රඥාව අඩු කෙනෙක් සුදුස් නෙවෙයි පුළුවන් නෙවෙයි ප්‍රඥාව සහිත කෙනෙක්. තුන්වෙනි එක ආපදාසු විච්චේ සාමෝ වේදිතා. මොනෝහරි කරදරයක් දුක්ඛම් කටුල්ලක් මතුවලා වෙලා තම කෙනෙකුගේ ශක්තිය තමන්ට තේරුම් ගන්න පුළුවන්. කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ආපදාවක් කියලා කියන්නේ මොනෝහරි විපතක් සිද්ධ වෙනවා හදිසි ලෙඩෝ යක්කර මොනෝහරි දෙයක් වෙනවා නැත්නම් ඒක විස්තර කරන බුදුහාම මුකට කියලා අපි ඒකට යොමු පාස්. ඒතොට තමා කෙනෙකුගේ ධෛර්යය ශක්තිය කියන එක දැනගන්න වෙන්නේ ආපදාවකදී. ඒකට මුහුණ දෙන්න. සෝචකෝ දීගේ නද්දුනාන ඉස්තරම්. ටික කලකින් නෙවෙයි බොහෝ කලක් ඒක සම්ම ඇසුරු කරන් දෙන කියන්. මානසිකරෝතෝ නොමානසිකරෝතෝ අවධානාත්මක කෙනෙක් විසින් මිසක් අවධානයක් නැතිව ඉන්න කෙනෙකු විසින් නෙවෙයි තේරුම් ගන්න පුළුවන්. පඤ්ඤවත නොදුප්පඤ්ඤ බුද්ධියක් ඇති කෙනෙකු විසින් මිසක් බුද්ධිය නැති කෙනෙකු විසින් නෙවෙයි. හතරවෙනි එක සාකච්ඡාය කෝපිකේ පඤ්ඤාවේ ඉස්ස සාකච්ඡාවේදී තම කෙනෙකුගේ ප්‍රඥාව දැක ගන්න පුළුවන්. දැන් ඔය ඒ කතා කරන්නන්ගේ මෝඩකම් මේ මොකට තේරෙන්නේ කියොත්ෙන්ද කියලා. සෝචාතකෝ දීගේ නාතුනා. බොහොම ටිකසලක්. නෑ ඉතරම් ටිකසලකින් නොවේ. මානසිකරෝ අවධානයේ තියෙන කෙනෙක් විසින්. නොමානසිකරෝ අවධානයක් නැති කෙනෙකු විසින් නෙවෙයි. කෙනෙ මෙනෙහි කිරීමක් කරන්න පුළුවන් කෙනෙක් කියන්නේ. පඤ්ඤවතා නොදුප්පඤ්ඤේ. බුද්ධිමත් කෙනෙකු විසින් නිසා බුද්ධියක් නැති කෙනෙකු විසින් නෙවෙයි ඒක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඒක විස්තර කරනවා බුදුහාමුදුරුවෝ. මොකද්ද මේ සංවාසේන වික්කවේ සීලං වේදි තබ්බං කියලා කිව්වේ? අර ඒක ත්‍රිවිච්ච මතේ මතේට යන්න ඕන. දීගේනාත් වුණා බොහෝ කලක් ඇසුරු කරන් තේනවා. සිංහලකින් නෙවෙයි. බුද්ධිමත් කෙනෙක් බුද්ධි නැති කෙනෙක් නෙවෙයි. කල්පනාකාරී කෙනෙක් අකල්පනාකාරී කෙනෙකුත් නෙවෙයි. අපි හරියට ජජ් කරන අනුන්ගේ. එතකොට ඉදබිකේ පුද්ගලෝ පුද්ගලේන සද්දින් සංවාසමානෝ ඒවං ජානහ. එකට කිත් ඉඳලා පුද්ගලයක් විසින් අනිත් පුද්ගලයා දැන දකින්න පුළුවන් වෙනවා. මෙයාගේ සීල්වත් බාරගත් සීලයන් මෙයා මෙච්චර කල්ලා දානවා, මෙච්චර ඒවා නැති කර ගන්නවා, මෙච්චර මේ එයා දිගට දිගට ඒක පවත්වාගෙන යන්නේ නැහැ. මෙයා මේ මිත්‍රයා සීලවන්ත කෙනෙක් නෙවෙයි. එයාත් ඒ වගේම එයා කඩ කරන්නේ මෙයා එක නැති කරගන්නේ නැහැ සීලය. එයා සීලයක් නැති කර ගන්න ක්‍රම තියෙන අකණ්ඩ අචිත්ත අසබල අකම්මාසි ඔක්කොම තියෙනවා. බෙද සන්තතකාරී සන්තත බුද්ධියේ නිරන්තරයෙන් යාගේ ප්‍රයත්න සමානව තියෙනවා. සීලේස සීලවා තමන් බාරගත් සීලේ මේ මිත්‍රයා හොඳට පරිස්සම් කරලා තියාගෙන යනවා කියලා. මේක තමයි තේරුම් ගන්න ඕනේ සොට. එයක් තේරුම් ගෙනවා. මෙයා තමන් බාරගත් පංචශීලය පංචශීලයේ තියාගන්නවා. ඒක නැත්තම් බාර ගන්න නැත්තම් ඔකේ ඉන්න ඕනේ එච්චරයි. පංචශීල ගන්න කිව්වට පංචයම ගන්න නැතු තුනක් හරි නතර කරගන්න. කායි දෙකයි තුනයි වගේ නතර කරන හතරයි පහයි ගන්න. ඒ වගේ. බාර ගන්න පොරොන්දු වෙනවා. ඒ ඊට පස්සේ සංඝෝහාරය කතා බහින් තමයි ඒක දැනගන්න ඕනේ කියේ මොකද්ද කියලා. ඒකමද දෙයක් දැනගන්න අරකන අපි දන්නවනේ. හැබැයි එක දවසකින් නෙවෙයි. ටික කලකින් නෙවෙයි බොහෝ කලක් බුද්ධිමත් කෙනෙක් අවධානාත්මක කෙනෙක් විසින්. ඉතිබික් කියේ පුද්ගලෝ පුද්ගලයන් සද්දේ සංඝෝහාරමානෝ ඒවං ජානා. කෙනෙක් එක්ක කතා බහ ගනුදෙනු කරනකොට එයාට තේරෙනවා මෙයා එක්කෙනෙක් අඤ්ඤතාකෝ අයං ආයත්මා ඒකෙනේකෝ වහරති. අපිත් එක්ක කතා එක්කෙනෙක් එක්ක කතා බහ කරනකොට මූණට මූණ කතා කරනකොට එයා එක විදිය අඤ්ඤතා දී අඤ්ඤතා තී දෙතුන් දෙනෙක් එකතුනහ අඤ්ඤතා සම්බෝලේ බොහෝ ඇත්තෙක් එකතුනහම යා කතා බහ කරන විදිහ ගනුදෙනු කරන විදිහ සම්පූර්ණ වෙනස්. ඔක්කම ජයමායස්ම පුරුම වහාර අර කලින් කියපු දෙයට වඩා වෙනස් දෙයක් මෙයා කියන්නේ දැන්. ඔක්කම ජයමායස්ම පුරුම වහාර පච්චිම වහාර අපරිද්ද වහාර යනවා. එනිසා මෙයාට පිළිසිතු කතා බහක් නැහැ. සමහරට ටෙලිෆෝන් එකකින් කාර්තිකයි කතා කරනකොට බොහොම ආදරයට කතා කරනවා වෙන්න පුළුවන්. නමුත් ජීවිතයත් අඳුර වහතේම කතා නොකරන්ට ඉඩ තියෙනවා. අනේ වගේ. ඒ පාපත් කියන්නේ පාපී අපිට මේ මාර්ගය යන හැට හැටිට අපි කැඩපතකින් අපිවම බලා ගන්න ඒ තරම්. එතකොට ඒ කෙනෙකුගේ සංහෝකාරයෙන් මෙයා කොච්චර හොඳද කියලා දැනගන්න පවිත්‍ර භාවය දැනගන්න ඕන. එයා දැනගන්න මෙයා එක්කෙනෙකුත් එක්ක කතා කරනකොට එහෙම දෙන්නෙක් එක්ක කතා කරනකොට ඒ විදිය. තුන්වෙනි එයාගේ චරිතය ඒ විදිය තමයි පොතින්. එයා පිළිසිදු චරිතයක් එයා තියෙන එයාට යාම්බල තියෙන. ඒකයි දෙන්නේ. හැබැයි ඒකත් මතකෙත් තියෙන්න ඕන දීගේ නාද්දුනා නෑ ඉතරම් බොහෝ කලකින් මේ ඩිංගක් එහා මෙහා දැකලා නෙවෙයි. සමන්ත බුද්ධියක් තියෙන්න ඕන. ඒ වගේම බොහෝම මානසිකාරයක් තියෙන්න ඕන. හොඳ මානසිකාරයක් තියෙන්න ඕන. ඒක තමයි. ප්‍රඥාවක් තියෙන්න ඕන තේරුම් ගන්න. හැබැයි ජච්චරන්ද කියනවා නෙවෙයි. දැනගන්න විදිය කියන්නේ බුදුහා. ආපදාසුකෝ පිච්චේ කාමෝ වේදිකම්. කෙනෙකුගේ ධෛර්යය ශක්තිය කියන එක දැනගන්න කරදරයක් වෙලාව තමයි ඒක දැනගන්න පුළුවන් වෙන්නේ. ඒක පිළිකලකින් උත් නෙවෙයි කුඩා කලක් ඇසුරු කරන්න වෙනවා. ඊට පස්සේ බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕන නැත්නම් බොහොම යෝනිසෝ මනසකාරය කරන කෙනෙක් වෙන්න ඕන. කල්පනාකාරී කෙනෙක් වෙන්න ඕන. ඉදිරිච්චේ ඒ කච්චෝ ඥාතිබ්බේසෙනීව පුත්තෝ සමාන එක්කු තමන්ගේ ඥාතීන් සමන්ත නැති වෙලා යනවා. එහෙම නැත්නම් තමා හොයාගත්ත සල්ලි නැති වෙලා යනවා. පාඩු වෙනවා මොනවා හරි. බෝකපියසෙන්. පැකියාව හින්නේල යනවා. බැංකු ගිණුමේ බිල් ජීවන්ත තරන්නේ. ඔක්කොම ඉඳන් කවුරු හරි ගත්තා. ඕවාදිය තියෙන්නේ වගේ ගන්න. සල්ලි නැති වුණා. බෝකපියසෙන් වා පුත්තෝ සමාම. එහෙම නැත්නම් ලෙඩක් වෙනවා. හරි ලක් හැදෙන ශරීරයේ. එතකොට සමහර ඇත්තෝ දැන් ඉතිපදිකන් චිච්චෙටි කట్టి මේ විදිහට කල්පනා කරන්නේ බුද්ධිමත් නැ ඉතිපදිකන් චිච්චෙටි. අන්න බුද්ධාලේක හිතන එක හිතන ඕන එකක් කියන්නේ සතා භූතෝකෝ අයන් ලෝක සංනිවාසෝ මේ ලෝක ප්‍රවැත්ත මුල් ප්‍රවැත්තේන ස්වરૂපේ මේකයි. සතා භූතෝ අයන් අත්ථ භව පටලා මේ මං ලබාගත් ආත්ම භාවය මේ ප්‍රතිලාභයක් එක් ලැබිච්ච දේ මෙහෙමයි. යථාභූතේ ලෝක සංනිවාසේ යථාභූතේ අත්බව ප්‍රතිලාභේ මේ ලෝක මේ මඟුල් සක්වල කියන එකෙන් දැන් මේ ග්‍රහ ලෝක අතර ඉඳලා මේ ඔක්සිජන් තියෙන මේ මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා ඉන්ද්‍රියයක් ඇතුළ මනුෂ්‍ය ශරීරයක් ලබාගෙන මේ ශරීරේ නම් හැටි දන්නවනේ ඒ 32ක් එකක් අරෝමිය පිරිච්ච එක ඒක ඇත්තින් හපංකමක් නෙවෙයි කියලා අපි දන්නවා. නමුත් ඒකත් එක්ක යන ජීවිතයක් තියෙනවා. අපිට තියෙන සමාජ සම්බන්ධ අපි කියන සෝෂල් බීන් කියලා ඒ වගේ. ඒතර වැදගත් දෙයක් තමයි මේ අත්බව ප්‍රතිලාභයක් ලැබුණාම අයං ලෝක ධම්මා අත්ථ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තං මේ ලෝක ධර්ම අපි කියන ලාභ අලාභ යස ඇති කියලා නින්දා ප්‍රසන්න සුඛ දුක් කියලා අෂ්ට ලෝක ධර්ම කියන්නේ ඒවා චරිතියද කියන්නේ මට ප්‍රාර්ථනා කරන්න බෑ මේ ලෝක මං තෝරාගත්ත මගේ විඥාන බීජය කර්ම ක්ෂේත්‍රේ පැල කරගත්ත මේ සත්‍යය අපි දන්නේ නෑ ඒ පොත්කෝයම් අම්මනම් වක්ලා තේරුත් තීරණය කරනවා කියලා දැන් දෙකලා තියෙන්නේ අපි ඒ අම්ම කෙනෙක් තෝරගෙන ළඟට යනවා ඉතල කර්ම ක්ෂේත්‍රය තියාගෙන යන සංඛාර ඒක දිහාම ඒ කර්මානුරූප තමයි මේක ඊට පස්සේ ඒ විපාක ප්‍රතිලාභයක් ඇති යන්නේ මගේ මට ඕන හැබැයි එහෙම මෙහෙමයි කියලා ઈચ્છා කියන ඒවා තියෙනවා. ઈચ્છා කියන බලාපොරොත්තු. ධර්මාපලචන සිද්ධාව. එතකොට ඒ බලාපොරොත්තුත් එක්ක තියෙනකොට අපි බලාපොරොත්තු වාසිදායක දේ එයිම කියලා. සාමාන්‍යයෙන් එහෙමයි. ලාභ ලැබෙයි අලාභ නැවේ. යාළුව හැමතිස්සෙම පිරිවරින්දී මට තනි වෙන එකක් නැහැ. යසායති කිවි එක පිරිවරින්ම තනි වෙලින්. නින්දා ප්‍රශංසා මට අගේ කළ කතා කරයි, වර්ණනා කරයි, ප්‍රශංසා කරයි. නින්දා අනකරණ එකක් නැහැ මගේ අදුපාඩු කියලා දුස්පවරණ එකක් නැහැ කියලා මම බලාපොරොත්තු. සුඛං දුක්ඛං. ඒ වගේ මට හැමතිස්සෙම මඳුරු එක්වත් මට කෙලින් යන්නේ මගේ නමේ මඳුරෙක් කියලා මගේ ලේබොන් දුන්නේ. මගේ කකුල පොරක් ඇප්පෙන්න ඕනේ, මගේ බඩේ අමාරුවක් දෙන්න ඕනේ, මට හෙම්බිසිසය දෙන්න හොඳ නැහැ කියලා. ඒ විදිහේ තමයි ඒක මට හැමදේම හොඳ වෙන්න තියෙනවා. අවශ්‍යලා තුනෝතු ටික දෙන්න ඕනේ, හොඳ ෂැම්පු දෙන්න ඕනේ, හොඳ ඇඳක් දෙන්න ඕනේ. විදිහේ මේකම මෙහෙම හිතේ. කාර් එකක් හොඳටම තියෙන්න ඕනේ යන්න තේරෙයි. නමුත් ඒ මේ මන් ලබාගත් මේ ලෝක සංවිවාදේ දැන් මං කැරි කැරි කියනවා නේද? රූප ධාන ලැබලත් නැහැනේ. අරූප ධාන ලැබලත් නැහැ. තිබුණම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මේ දුක්ඛච්ච කුච්ච විචිකිච්ඡාවෙන් පෙරලි පෙරලි ඒ වගේම පාඩ කරගත්ත මනසක් තියාගෙන කර්මානුරූපේ එහෙ නැත්නම් මේ කම්මක්ෂේත්‍රයේ විඥාන බීජය තැන්පත් කරගෙන මම බලාපොරොත්තු වෙනවා නම් අර හොඳ පැත්තේ වගේ වෙයි කියලා මේ ඒක ඉතින් අවිජ්ජාව. ඒතරසෝ ඥාතිකසේ මේනවා පුත්තෝ සමානෝ. ඉතින් ඥාතින් සමාන් නැතිල ගියා. ඥාති අපි නැතිල යනවා. මෑත ගියා සුනාමියේ සමුන නැත්තම් මාත්‍රායිට කියන මොනාරිකට අහුණා නැත්තම් යම් අතෝකට අහුණා. ලෙඩක් හැදලා නැත්නම් ඇක්සිඩන්ට් එකක් හැදුව විනෝනි කවට. එහෙම වුණා. නැත්තම් තමන්ගේ දුව තමන් පුතා තමන් කැම්පි නැති කෙනෙක් කියලා වෙලා එන්න බැරි වෙනවා. ඔයගේ දේවල් ලොකෙ සිද්ධ වෙනවා. පුතාලා දුලින් නැත්. එහෙම නැත්තම් භෝගච්චනේ වා පුත්තු සමා. මෙතනට කියන නැත්තම් ධනේ විනාශ වෙලා ගියා. සුලිසුම් දා කැවිලා සයිකෝන එකක් කැවිලා තොනේ දුක් කැවිලා ජීකෙල්ලෙක් ගම්මතර දීකෙල්ලෙක් නැත්තම් ගේ කවුර පෙන්කින් ගත්තොත් එම් තමන් මොගෙජ් ජීවන්න බැරි වෙන කිහිල්ල. එම් සහකියා වහින් මෙලයා. ඉල්ජවා ගන්න බැරි වෙන. නැත්තම් හදිස්සිය මේ හොඳට සල්ටියක් ඇතිගෙන කාර්ගික ඇක්සිඩන්ට් වල ඉන්ෂුරන්ස් උන්නත් වෙලා වගේ. නැත්තම් මොනවල් තියක් වෙන භෝගයන් තමන්ට තියෙන ධනය. ඒකෙන් උනොත් එහෙම නැත්තම් රෝගයක් වුණාම එයා කල් කලබෙනවා. සෝචිති කිලමති පරිදේව. අනේ මට මොකද උනේ? මොකද මට විතරක් හැමෝම හිතන්නේ කියන්නේ ඇයි මම මෙච්චර හොඳ මට මේ වෙන්නේ කියලා හිතන්නේ. ඒ ඔක්කොම හොඳයි ඒ වගේ වෙලා. මම මෙච්චර හොඳ තීතියා මෙච්චර හොඳ තියා මට නෙමෙයි. එතකොට බුද්ධිමත් කෙනා ඒ ඥාති විශේෂණ, භෝගි විශේෂණ, රෝග විශේෂණ ආවහම ඉතිපද සංකිට්ඨය. මෙහෙමයි කල්පනා කරන්නේ. තථා භූතෝයන් ලෝක සංනිවාසෝ තථා භූතෝ අයං පනස්ස භව ප්‍රතිලාභෝ. මේ ලෝක සංනිවාසෝ මේ මං ආව මනුෂ්‍ය ප්‍රජාව මං ආවෙතෙන්ටනේ. නැත්තම් මේ පෘථුවියට ආවේ මේ බ්ලූ ප්ලැනට් එකට මං ඇවිල්ලා ඉන්නේ. තථා භූතෝයන් අත්ථ භව ප්‍රතිලාභෝ මං ගත්තත් ආත්ම භව ප්‍රතිලාභය මට ලැබුණේ මෙහෙම එකක්. මොකද මම අර කලින් කියවදී රූපාවචර ධ්‍යාන තිබුණේ නැහැ, අරූපාවචර ධ්‍යාන තිබුණේ නැහැ. එහෙම නැත්නම් අනාගාමීදී දෙන්න අතනිට ආයන්නට ඉතින් අර තාමත් මට ඔක්කොම කාමයන් ඕන, මේ ඇත්ත තව පෙන්වන්න ඕන කමක් තිබුණා. තව සින්දු අහන්න ඕන කමක් තිබුණා. තවත් සම්බුල් කන්න ඕන කමක් තිබුණා. තවත් මස් මහලු එහෙම අකන්න ඕන කමක් තිබුණා. තවත් ඉස්සු බදල ගන්න ඕන. තවත් ලිංගික කාරියාවන් ඕන වුණා, තවම ලෝකෙක විදිහට එන්න වුණා, ප්‍රසිද්ධ වෙලින්ට ඕන වගේ ප්ලෑන් තියාගෙන ඉන්නකොට ඒ ප්ලෑනක් තියෙන තැනට තමයි එන්නේ. මගේ යුතුම හොඳම කිව්ව ඒ දවසක් සාකච්ඡාවකදී මේ ප්‍රයත් මොනවා හරි ජීවිතයේ ප්ලෑන් කරොත් එහෙම ඒ ප්ලෑන් එක කැරියර් කරන්න කෙනෙක් මතු වෙනවා කියලා. එක්කෙනෙක් කරව මේ රීඉන්කාර්නේෂන් එක කියන මහා කොට කියේ එක හොඳ දෙයක්. ඔයා ප්ලෑන් කරොත් ප්ලෑන් කරන් ඒ ප්ලෑන් එක කැරියර් කරන්න කෙනෙක් වෙනවා. ඒක හොඳ සත්‍ය. ඒවා හොඳ තේවා. ඒක එතකොට ඒ අත්බව ප්‍රතිලාභයක් තමයි ලැබුණේ. ඒ කර්මාරූප තමයි ලක් දෙන්නේ ඉතින් හොඳ කර්ම තිබුණා නම් ශේෂ්ඨේ වුණා හොඳ සිරුරක් නිරෝගී සිරුරක් තියෙන හොඳ දේවල් පෙනෙනවා හොඳ දේවල් ඇහෙනවා හොඳ ජීවිතයක් ලැබෙන මේ විදිහට ලැබෙන ඒ දැන් අපි අර කම්ම විභංග වගේ සූත්‍ර දන්නවනේ ඒ විදිහට ලැබෙන. එතකොට මෙයා හිතනවා මේ ලෝක සංනිවාසය මේ අත්භවපත්ලාභේ මේ විදිහේ දෙයක් ඒ අත්භවපත් ලැබුණොත් එහෙම මේ ලාභ අලාභ යස යස කියන්නේ පිරිවරින සමාහත කට්‍යක් වෙන සමාහත සමන් ඕලෙලෝ සමන් තන් තනියමයි සමාහත නින්දා සමාහවක ප්‍රශංසා සමාහත සුඛ සමාහල දුක් ඒව ආවහම එතෙන්දී උන්වහන්සේ පාඩින හොඳ වචනයක් තියෙනවා. අර විදිහට කලබල වෙන්නේ නැහැ. ලෙඩක් දුකක් ආවට ඥාතින් නැති වුණාට සමේ නැති වුණාට කලබල වෙන්නේ දැනගන්න මම ඉතුරුනේ මේ ලෝකෙ. මේ විදිහේ දේ. මොකද මං විතරක් ඔක්කේදී ඉන්නේ. මං විතරක් ඉච්චන තේස ගියන්නේ නැහනේ. අපි හතර පහ දෙනා විතරක් මේ ලෝකේ කියලා මොකද දෙන්නේ කිසි දෙයක් නැද්ද? අන්න ඒ වගේ. සුත් වීමින් අපි හතර පහ දෙනා තේස්සයි ඒක කොහොමදත් නැහැ නේ කො. ඒකට මේ ලෝක සංනිවාසෙෙම. එයා කලබල වෙන්නේ නැහැ. හඳා වැළපෙන්නේ නැහැ. සම්මෝහං ආපදේ මුලාවටපත් වෙනවා. ඒක එයාට තේරුම් යනවා. අන්න ඒක තමයි ආපදාසු කාමෝ භවිෂති. සුව ආපදාව වුණාම ඉස්සන්තොන මේ මම ඉපදිච්ච නිසා මේ ඔක්කොම මේ ශරීරයක් ලැබු කිඳන්නේ මේ ලෝකයේ ඇටියට. මොකද බැක්ටීරියා සහිත වෛරස් සහිත ලෝකෙක මම ඉපදුනේ. ඒ වගේ මගේ දිවට මං කටින් කොච්චර බඩට ඕන ජාතිනේ ශරීරයට ඕන ජාතිනේ වෙන මන් දීලා තියෙන්නේ මගේ ඉන්ද්‍රිය අහන ජාත් මගේ රස සෘෂ්ටා අහන ජාත් නම් මං කව වැඩිපුර කවලා තියෙන්නේ 95ක් මං කවන්නේ රස සෘෂ්ටා හැම එකක් එහෙමයි. ඒකට ආපදාසු බීච්චවේ සාමෝ වේදිතබ්බෝ සෝචකෝ දීගෙන අද්දුනා. ඒකට ආපදාවේ තම අමින්දි කරන්නේ තමන්ගෙත් ඒකට ඒක තමන්ට දැනගන්න පුළුවන්. ටික කලකින් නෙවෙයි කල්පනාකාරී කෙනෙක් විසින් නිසා අකල්පනාකාරී කෙනෙක් විසින් නෙවෙයි පඤ්ඤාසා නොදුප්පන්නේ ප්‍රඥාව තියෙන කෙනෙක් තමයි තේරුම් ගන්නෙ නොදුප්පන්නේ හතර වෙන්නේක මං කෙටින් කියන්න අප සාකච්ඡා කරමු. සාකච්ඡායකෝ බික්කවි පඤ්ඤා වේදිත කාර්යහරි හැකියාව තු අවබෝධය කියන්නේ කෙනෙකුගේ අවබෝධය තේරුම් ගැනීම හැකියාව දැනගන්න වෙන්නේ සාකච්ඡාවෙන්. සාකච්ඡෝ දීගෙන අද්දුනා. ටික නෑ ඉතරම් ටික කලකින් නෙවෙයි. දවසකින් දෙකකින් නෙවෙයි බොහොම කලක්. මානසිකරෝ තුනෝ මානසිකරෝ. ඒ වගේම කල්පනාකාරී කෙනෙක් විසින්. අකල්පනාකාරී කෙනෙක් විසින් නෙවෙයි. ඒක ඇටෙන්ටිව් එකක් තියෙන කෙනෙක් ටෙන්ෂන් එක තියෙන තුන හරියට හොඳට පඤ්ඤාවතානෝ දුප්පඤ්ඤේ ප්‍රඥාවන්ත කෙනෙක් කිසිම දුක් දුප්පාඥෙක් විසින් නෙවේ. ඇයි එහෙම කිව්වේ කියලා කියනවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මෙහෙම ඒක සම්මහර වචන අපි හිතුවාට සමහර අහලා තියෙනවට වඩා ටිකක් වෙනස්. හොඳද? ඉද දෙක්කේ පුද්ගලෝ පුද්ගලයන් සද්දෙන් සාකච්ඡා මාන විවං ජානාති. පුද්ගලෙක් එක්ක සාකච්ඡා කරනකොට කතා බහ කරනකොට මෙහෙම දැනගන්නවා. යථාකෝ ඉමාස ආයතතු උම්මග්ගු. ඒක ඔය උම්මග්ග කියන වචනේ අපි වැඩිපුර පාවිච්චි කරන්නේ නොමගට සහ උමගෙති කියන්නේ ඒක නෙවෙයි මෙතන ගන්නෙ. යම එලිදරව් කරගෙන පැහැදිලි කර දීමේ ශක්තිය යෝච අභිනීහාව ප්‍රශ්නයක් නැත්නම් කාරණයක් මොනවාරි එකක් ඉදිරිපත් කරන්න පුළුවන් විදිහ ඒක ජෙනහැර පාන විදිහ පඤ්ඤා සමුදාහ ඒක කරුණ, ඒ මාතෘකාව මොන විදිහටද අවබෝධ කරලා දෙන්න උත්සාහ ගන්නේ කියන ගුණය. ඒ ටික බැලුවාම තමයි තේරෙනවා දුප්පඤ්ඤෝ අයං ආත්ම මේ මගේ මිත්‍රයා ප්‍රඥාවන්ත කෙනෙක් නෙවෙයි. ආද සිච්චර දැනුමක් නැහැ මේ ගැන. නායම ආත්ම පඤ්ඤවා මෙයා ප්‍රඥාවක් තියෙන කෙනෙක් නෙවෙයි. සංකිස්ස හේතු ඇයි එහෙම වෙන්නේ? තථාහි අයං ආත්ම නැතිව ගම්භීරං අත්තපදං උදාහති සන්තම් පනීතං අතත්තාවචරං විකුණම් පඬිත කේදෙනියා. මේ ගැඹුරු දහම් කරුණු ගෙනත් පාන්නේ නැහැ ශාන්ත ප්‍රනීත තර්කයට. ඒ කියන්නේ බියොන් ලොජික් කියන එකට. ඒකට එන්න හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ. ඔළුව අයින් කරා. නිපුණම් පඬිත වේදෙනිය. නිපුණයි පඬිත වේදෙනියෝ දේවල් කියන්නේ යා දන්නේ නැහැ. කෙටියෙන් කිව්වොදී විස්තර කළ කියලා දෙන්නත් එයාට තේරෙන්නේ නැහැ කියලා. එහෙම තේරුම් න්යා ප්‍රඥාවන්ත කෙනෙක් නෙවෙයි කියලා සමන් තීරණය කරන. හැබැයි දීගෙන අදුණා අපි මේ තීරණය කරන නෙවෙයි. හොර දැක්කරන්නේ දීගෙන අදුණා නෙයිතර. විශේෂයෙන් අපි එහෙම ඒ තීරණ ගැනීමෙන් අයින් වෙන්නේ. ඒකෙන් අයින් වෙන්නේ ඒකයි වැදගත්ම. ඒ කියල අනිත් පැත්තෙන් කොටේකේ පොසිටිව් පැත්තෙන් කොටේකේ ටික අපි වැඩිපුර කියමු. ඉදපන දික්කවේ පුද්ගලයේ පුද්ගලෝ පුද්ගලින් සත්‍යින් සාකච්ඡාය මානෝ ඒවං ජානා. මේ පුද්ගලයේ තව පුද්ගලෙක හා සාකච්ඡා කරනකොට මෙයා දැනගන්න. යථාකෝ ඉමස්ස ආයස්මතු උම්මග්ගෝ යථාච අභිනීහාරු යථාච පඤ්ඤා සමුදාහ. මෙයා මේ කරුණ ඉදිරිපත් කරන විදිය, ප්‍රශ්නය සමන්ට ගෙනහැර පාන විදිය, ඒක කියලා දෙන විදිය අනුව මෙයා ප්‍රඥාවන්ත කෙනෙක්. දැන් ඒක අර කලින් කියපු එක අනිත් විදිය හොඳද? මෙයා කියලා දෙන්න දන්නවා, හොඳ දේ කියලා දෙන්න දන්නවා, අර ශූන්‍යතාව ප්‍රතිසංස්කේ පව කියලා දෙන්න ගන්න. ඒ කියන්නේ තර්කයෙන් එහා යන දේවල්. එක්කෙන් උදාහරණයක් කියමු. සියතාබ්බේ චක්කුමා පුරිසු. ඇත්තටි කෙනේ පොකුණක් ළඟ විලක් ළඟ වාඩිලා ඉන්නවනේ. එයාට පේනවා මාළුවේ ඒකෙන් මතුවෙලා එනවා. ඒ මතුවේ ලැහෙනකොට එයාට තේරෙනවා ඒ මාළුවා මතුවේ ලැවෙන විදිය, ඇතිවෙච්ච ශබ්දය, ඒ යන විදිය, ඒ ආපු දියපාර අනුව එයාට තේරුම් ගන්න පුළුවන් මහන්තෝයම් මච්චෝ මෙයා ලොකු මාළුවේ නායම් මච්චෝ පරිත්තු පුංචි මාළුවෙක් නෙවෙයි කියලා තේරුම් ගන්න පුළුවන් පීනල යන විදිය. ඒ වගේ කෙනෙකු කතා කළ සාකච්ඡාවේදී කරුණු කියලා මේදීෙන් තේරුම් ගන්න පුළුවන් මෙයා ප්‍රඥාවන්ත කෙනෙක් කියලා. ඒ උදාහරණ බුදුහාමරේ කියන ඒකට සාකච්ඡායකෝ බිහිේ පඤ්ඤාව ඉදිකම්. එතන කෙනෙකුගේ ප්‍රඥාව කියන එක තමයි තේරෙන්නේ සාකච්ඡා කරගෙන යන ධර්ම කාරණාවෙන්. සාචකෝ දීගෙන අදුන. හැබැයි තීරණය කරන්න වෙන්නේ ගොඩාක් කලක් ඇතුළු කරලා සාකච්ඡා කළා. නැත්නම් ඉතරන්ටි කලක් නෙවෙයි. පඤ්ඤත් මානසිකරෝතෝ නොමනසිකරෝතෝ. කල්පනාකාරී කෙනෙක් නිසින් මිසක් අකල්පනාකාරී කෙනෙකු නෙවෙයි. පඤ්ඤවතා නොදුප්පන්නේ. ප්‍රඥාවන්තයෙක් විසින් මිසක් දුෂ්පාණ කෙනෙකු නෙවෙයි. ඉමානි කෝබික්කවේ චත්තාරිඨානා. මෙන්න මේ තම කරුණ හතර චතුහිතානේ වේතබ්බා. ඒ කරුණු හතර අර කරුණු හතරෙන් දැනගන්න ඕන. සංවාසේන සීලං වේදිතබ්බං, සංවාරේන සෝචෙය්‍යං වේදිතබ්බං, ආපදාසු කාමෝ සාකච්ඡාය පඤ්ඤා කියන මහත පාළිතේින් දැන් පාළිති ඉගෙන ගන්න නිසා අපි තව සාකච්ඡා කරමු. බුදු සරණ මම තාම කෙටින් කියවේ. මම තේරුම් ගන්න ඕන අර අත්ත පටලාපි අත්ත බව පටලාපි වචන දෙකත් එක්ක තේරුම් ගන්න හොඳ තැනක් ඒ දෙකේ වෙනස. නමුත් අර පොට්ටපාද සූත්‍රයේ අත්ත පටලාපය ගැන තාමත් විශේෂයෙන් ඒ මේ ඕලාරික අත්පටිලාභය කියන කියනකොට ඒ සත්ත භවපටිලාභද සත්සසපනන්ද පුළුවන් කියලා හිතෙන උත්සරණයි. උත්සරණයක් තියෙන්නේ අප්‍රමාදින් අද අපි ස්ථාන සූත්‍රය ගැනයි හොස්සන්නේ කතා කරේ. එතෙන්දී විශේෂයෙන්ම අපි කරගත්ත විද්‍යාත්මක හැකියාවට තමා වෙනම දුන්නේ මේකේ තවස්නේ කෝයට ප්‍රතිචාරන්න පවිච්චතර නදයක් නොවිය යුතුයි කියන්නේ. ඒ වගේම මේකේ මුද කියලා කියන මේ දීර්ඝ කාලයක් ඇතුළත කරන්න ඕනේ යම් විශේෂණ සම්පාරිතින් තේරුම් ගන්න කියලා. ඒ වගේම මේක කියන මේ වගේ තේරෙන්නේ මනස්කාර කරන එකක් නැත්තම් ප්‍රඥාවන්තින්ට පමණයි මේක තේරුම් ගන්න පුළුවන්. මේ දුක්ඛා කියන අදුවයට තේරුම් ගන්න බැහැ කියලා. ඉතින් එතනදිත් කමින්ම තේරෙනවා දැන් අපිට මේ වගේ ඉහා බලලා සාමාන්‍ය ජජ් කරනවා නැත්නම් යම් කිසි මත්තමකින් නැීමක් කරනවා නම් ඒකේ අපේ ප්‍රඥාවම තමයි තම තමන්ගේ ප්‍රඥාවම තමයි වන්නේ. ඒකට තමන් ප්‍රඥාවන් සේක කියන එකත් කියලා බලන්න ඕනේ කිය. ජජ් කරනවා නම් ඒ වගේම මම කරුණායි මතක් කරන හැමෝම මයික් මියුට් කරගෙන ඉන්න. ඒක සිරුවන් කරනයි මම මොලින්ම විවෘත කරන හැමෝටම ඒක පස්වල් කරන් මම නම් හැමෝ ප්‍රධාන මිස්කේන්ට් මේ වන්ද ප්‍රියෝ කරනවා සාකච්ඡාවට එක් වෙන්නේ. සිරුවන් නයි. හොඳයි බුදු සරණයි. දැන් මේ තාන කීවේ ඇත්තම කරුණු කියනවා. සත්තාරිමානි භික්ඛවේ තානානි මේ කරුණු හතරක් තියෙනවා. චතුහි තානෙහි ඒ හතර මේ තව කරුණු හතරකින් තමයි දැනගන්න වෙන්නේ. සත්තාරි ඉමානි ඉමා සත්තරගෙන හතරක් ඉමානි තානානි චතුහි තානේහි වේදිතබ්බා කර්ම හතරකින් දැනගන්න ඕනේ. ඒ කියන්නේ සීලය දැනගන්න ඕනේ සංවාසය. සීලය කියන එක තමයි සාරණේ තෝරන. තාන කියලා කියන්නේ තන කියන. දැන් හොඳට කියනකොට තාන කියන්නේ තැනක් කියන මොන හරි භූමියක් වශයෙන් කියනකොට තැන කියලා කියන්න පුළුවන්. කරුණ කියන එකටත් ගන්නට පුළුවන්. එතකොට නවතිනවා කියන එකටත් තාන කියලා කියන්න පුළුවන්. මෙතන කියන්නේ තාන කියන කරුණ. මේ කරුණු හතරක් තියෙනවා. තව කරුණු හතරකින් තමයි ඒක දැනගන්න. සංවාසයෙන් සීලං වේදිතබ්බා සීලය කියන කාරණය සත්‍යය දැනගන්න වෙන්නේ සංවාසයෙන්. එකට ඉඳීම කියන කාරණේ ඇසුරු කරගෙන. හැබැයි ඒකට කරුණ කියනවා. ඒකට තියෙන කරුණ තමයි ටිකලක් නෙමෙයි හුඟක් කලක්. බුද්ධිමත් බුද්ධිය නැති වෙන්නේ කල්පනාකාරීව අකල්පනාකාරී නෙමෙයි. ඉපත් සංගෝහාරේ විවාහයෙන් කතා බහ කරන විදිහේ සමාජෙනුගේ සෝචියම් වේතබ්බ. ඒතර සෝචියම් කියන්නේ කාරණේ ඒ කාරණේ දැනගන්න ඕන කාරණේ තමයි සංගෝහාරේන විවාහයෙන් නැත්නම් කතා බහ කරන විදිහෙන් තමයි කෙනෙක් පිළිසිදුට යාවි කරේ. ඡද්දේ කොහොමද කියලා. ඒ අර කට බොරු කියවත් දේව බොරු කියන්නේ නැහැ කියලා කියන්නේ අන්න ඒ වගේ තත්ත්වයක්. ඊට පස්සේ ආපදාසු තාම කෙනෙකුගේ ධෛර්යය, දිරිය, ඉවසන්න පුළුවන් ශක්තිය කියන එක. අවබෝධාත්මක සත්‍යය කියන තේරුම් ගන්නේ ආපදාවක. හදිසි අනතුරක අනතුරක් වෙන්න ඕන හදිසි තත්ත්වයක් මතුවනහම තම කෙනෙකුගේ සත්‍යය දැනගන්න පුළුවන්. ඒ කියන්නේ යා කොච්චර පෞරුෂයක් තියෙන කෙනෙක්ද කියලා. ඒක තුල තාමෝ කියන්නේ ඒ තාන තානේ කිවිසෙන් තම අපදාස. සාකච්ඡාය පඤ්ඤා. සතු හිතානේ සත්මි හිමානි සතු සත්තාවි ස්ථානයි. කරුණ හතරක් මේ කරුණ හතරෙන් කියන්නේ තමයි. සාකච්ඡාවෙන් ප්‍රඥාව. එතන ඒක තමයි තාන කියන්නේ කරුණ කියන්නේ. තාන කියලා කියන්නේ නැමැතිමදක් කියනවා. නැමැතිමදක් කියනවා තාන කියලා. මහත් දැනකටත් කියන්නේ. නමුත් මේ ගොක්කලාවට තාන කියලා කියන්නේ දැන් තානසෝ පටිච්චසම් වේ කියන්නේ එතන කියන්නේ හේතු සහිතව ඒක අයින් වෙලා යන බව පේනවා කියලා. අනේ වගේ කර්ම තාන කියන වචෙන් ගාත් තැන් වල එක එක විදිහට තේරුම් ගන්නට පුළුවන්. විදිහට තියෙන්නේ බුදු සරණයි. සාක්ෂාත්යෙන් තව තේරුම් ගන්න තේරු ප්‍රඥාවනේ බුදු සර. තේරුම් ගන්න තමයි ඇත්තටම මේ කාමයේ කියන එක ඇත්තටම අතුලක් වෙලාවට සාමාන්‍ය කාර්යාලවලදී පවා ආන්න ලැබෙන දෙයක් තමයි අපි හිතාගෙන ඉන්නවා. දැන් කෙනෙක් හිතාගෙන ඉන්නවා තමන්ගේ සුපෝයිස් එකක් නැත්නම් තමන්ගේ ඉච්ඡිත නිර්ධාරිය බොහොම හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා වගේ කියලා හිතාගෙන යන්න පුළුවන්. නමුත් තේරුම් ගන්න හොඳම අවස්ථාව කියනවා මේ ක්‍රයිසිස් සිටුේෂන්. කොහොමද ප්‍රශ්න ආපු වෙලාවට මූණ දෙනකින් තමයි කියලා හරියටම තේරුම් ගන්න. ඉතින් ඒකත් මට හිතෙනවා මේකට හොඳට ගැලපෙනවායි කියලා. ආපදාවකදී තමයි මේ තේරුම් ගන්න ඕනේ. ඒකත් එක වතාවකදී නෙවෙයි. දිගු කාලයක් සාක්ෂි කරලා වල්ලා තමයි ඉතින් අපේ නෝනේ හැටියට ඒක තේරුම් ගන්න වෙන්නේ කියලා. මම අපි විවෘත කරමු අද සාකච්ඡා කරපු කරුණු හතර සම්බන්ධයෙන්. එහෙනම් මේ සීලයත් ඒ වගේම පිළිසිදු බවත් තාමයෙන් ධෛර්යය සම්පන්න ගතිය ප්‍රඥාව කියන එකත් සම්බන්ධයෙන් මේ කෙච්ච තාන සත්‍යයම සම්බන්ධ වෙමු. ශ්‍රීමති මාතේ ඔබට මේක එක දෙන්න පුළුවන්. සරලම කරමු. අපිටම තාමයේ උත්සේදී අපි දැනගත්තු කර්ම හතරක් දැනගත්ත කර්ම හතරක් කියන්නේ කොතන අවශ්‍යදෙන්නේ. එතකොට යම් කිසි කෙනෙකුගේ සීලය කොයි වගේ සීලයන්ට කෙනෙක්ද කියලා දැනගන්න එයා සමග බොහෝ කාලයක් ඉඳලා ඒ එයා සමග එකට ගැවිලා එකට ඉඳලා බොහෝ කාලයක් ඉතිරි කිරීමෙන් අවධානයෙන් බුද්ධියෙන් ඉඳලා එයා සීලය ගැන අවබෝධ කරගත්ත යුතුයි කියන එක කියන්නේ. ඊළඟට යන්තිකයක් කෙනෙක් ගැන දැනගන්නේ සාකච්ඡාවකින් සාකච්ඡා කිරීමෙන් කොයි වගේ කෙනෙක්ද කොයි වගේ සංකේතයක්ද කියලා ඒ ආකාරයට දැනගන්න පුළුවන් කියලා. ඊළඟට සීයේ ආපදාවක් වගේ එකකදී යන්තිකු කෙනෙක් ඒ ආපදාවට මුහුණ දෙන ආකාරය අනුව එයාගේ ධෛර්යය කියන ශක්තිය වගේ දේවල් අවබෝධ කරගන්න පුළුවන් බව. ඊළඟට සාකච්ඡා කිරීමෙන් යන්තිකු කෙනෙකු ප්‍රඥාවන්ත භාවය අවබෝධ කරගන්න පුළුවන් බව. එතකොට සීලය කියලා කියවහම සීලය කියලා කියන්නේ බොහෝ දුරට සිත්වීම යන්තිකු සමාජ විරෝධී හෝ අනුමත කරන හැටි හෝ ධර්මයට අනුකූල නොවන හෝ දේවල් පිළිපදින සීලය කියලා කියන්න පුළුවන්. දැන් අපි අර කතාවක් අහලා තියෙන අර වේදේ හිතා කියලා ඒ මේ සුතු කියන්නේ එයාගේ මේ අතර සියක් ඔයා සමාජයට බොහෝ දුරට එයා සමාජයට තුන්නේ එයා ඉතාම ලස්සනක් කියන කාරණක කෙනෙක් විදිහට. නමුත් එයා අර මේ ලස්සන අවධින වීම පිළිබඳව අතර සියක ගහලා මේ එයාගේ ප්‍රධානකත් ඒකෙන් දැනගන්න ලැබුණා. ඒ ආකාරයට අර කවුරුහරි කෙනෙක්ට බොහෝ කාලයක් එකට සිදු කරනවා නම් ඒ කියන දැකීම දැනගන්න පුළුවන් කියන අදහසක් තමයි. එතකොට ඊළඟට කතාව හසුරුවීමේදී කතා කරන්නේ නැත්නම් ඒ හිතේ තියෙන අතුලිතේ තියෙන ගැටුදුන දැනගන්න බෑ. ඒකට කතා කරනකොට තමයි යම් යම් ප්‍රශ්න වලට මූලික ආකාරයේ පැහැදිලි කරන ආකාරයේ ඒ ආකාරයෙන් තමයි යම් කිතුන වෙනන කාරණයක් දැනගන්න හැකියාව ලැබෙන්නේ. ඊළඟට දැන් ආපදාවක් කියලා කියනම ප්‍රතිවිරුද්ධමත් කියල අපි ඉතලියා කියන්නේ අත්ක ලෝක ධර්මී කරලෙන හොඳ නරක දෙකම ලැබෙන ලෝකයක එතකොට යම් කිසි ආපදාවක් ආවහම ස්වභාවිකවට ආවහම ලෙඩ රෝග රෝග විස්තන ඒ වියසන කියන කිව්වා රෝග විස්තන රෝග විස්තන ඒ ආදී වශයෙන් වියසනයක් ආවහම ඒවට ප්‍රතිඵල ගන්නවා නම් හිතලා මූණ දෙන ආකාරයේ බැලීමේ කොතරම් දුරට වියසන පුද්ගලයෙක්ද කියලා දැනගන්න පුළුවන් ඊළඟට අනුසුත දෙනුගේ ප්‍රඥාව දැනගන්න පුළුවන් සාකච්ඡාවෙන් මනසේ ප්‍රශ්නයකට මොන දෙන ආකාරය ඊළඟට ප්‍රශ්නවලට එහෙම නැත්නම් සංකෘතික විදිහට අටවිත කරන ආකාරය දැනගන්න පුළුවන් ඉන්නේ සාකච්ඡා කිරීමේ කියන අදහස තමයි ආවේ අඩුපාඩු තියනවා නම් සකස් කරන්න වැරදි කරන්න පුළුවන් ඔතරවත් තමයි සෙන්දි මහත්මිය ළමක කෞෂික පිටු දෙයක් තමයි අපි වැඩිපුරම ආශ්‍රය කරලා තියෙන්නේ කවුද කියලා හිතුවොත් ඉපදුණු දානකම් ආශ්‍රය කරලා තියෙන්නේ සමාවම කියලා හිතුණා. එහෙමනම් අපි දැන් සෑහෙන කලක් අපි වාසය කරලා තියෙන තම තමන් ආශ්‍රය කරලා තියෙනවා කියන පැත්තක හිතුණා. එතකොට අපිට හොඳට බලා ගන්න පුළුවන් වෙනවා මේ සීදය සිසිදු බව ඒ වගේම ධෛර්යය සාමයේ කිනික ප්‍රඥාව කියන එක අපිචරෙහි තියනවාද කියලා මෙන්න මේ සුව කර්ම වලින් කියලා අපිට හුඟක් වෙලාවට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එතන අපේ සීලය, තමන්ගේ සීලය, දැන් මගේ සීලය කොයිතරම් දුරට මේ කැඩෙන සුළුන් නැතුව තියනවාද? එහෙම නැත්නම් සිදුරු සහිත නොවෙනවද? ඒ වගේම මේ අර සබලකාරී කුල්ලි සහිත බව කියන එක කියන්නේ ඒක හොඳ ලස්සනට කියලා සීලයක් නෙමෙයි ඒක ටිකක් උල්ලි සහිතයිද ඒ ආකාරයෙන් මම හිතනවා මේ සෑම දෙයක්ම සමාජයේ තත්ත්වයට හරවලා බලන්න අපි දක්ෂ වෙන එක තමයි කියලා මේකින් අපි ගන්න ඕන ධම්මත් ඉතින් මා ගන්න ඕනේ මේ පාඩමෙන්වත් නැත්නම් ඒ ඉගෙන හිතන්න ඕනේ කියලා. ඒ වගේම මේක තියෙනවා මේ අද කියන්නේ සංවෝහාරේන කියන කතාබහෙන් විදිහට කරන්නේ කියලා. දැන් තමන් ගෑන්නේ හිතනකොට කෙනෙක් ඉදිරියේදී ඒ විදිහටද කතාබහක් සිද්ධ කරන්නේ පොඩ්ඩක් ගැන හෝ වෙන්න පුළුවන්. මොන නැත්නම් යන්න ඇති තැනදී තව විදිහකටද කියලා වගේ මට හුඟක් ඒක දැනෙන්න පටන් ගත්තා. මොකද ඒක මගින් කරනවාද කියන ප්‍රශ්නය බලනකොට. ඉතින් මම හිතනවා මේක සමාසුලෙන්ම මේ ධර්මයේ දැක් ගන්න අපිට තියෙන හොඳම සූත්‍රයක්. මේ සියල්ල මේ කියන විදිහට කරනවා නම් ප්‍රඥාවන්ත කෙනෙක් සමාධිය වන්නකොට දැන් බුදුරජාණන් වහන්සේ හෝ ඉමත් නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් කියලා අපි හඳුන්වන කෙනෙක් කියන්නේ ප්‍රඥාවන්තයෙන් මං ගැන බලලා කොයි විදිහකද තීරණයක් ගන්න ඕන ගන්න කියන එක දැන් මගේ ගතිගුණවලින් මගේ ප්‍රවැත්මෙන් හොයා බලන්න කියලා හිතුණා. ඉතින් එහෙම හිතනකොට අපිට තේරෙනවා කොත්තන්ද අපේ මගේ අනුපාද තියෙන්නේ කියලා සමාපසකස් කරගන්න තියෙන අවස්ථාව ගැන කියලා. හොඳයි මගේ සතහනත් එක්කම යොමු වෙනනම් අහසංග මහත්මිය ඔබතුමාට අවස්ථාව තියනවාද කතා කරන්න? අහසංග මහත්මිය පුරුවන් තරමයි කියලා දෙනවා. කතා සමහර අදහස් ආවේවල තියෙන සමානලාද විතරව ඒක මේම කතා කරන එක කොහොම කොයි විදිහකටද මේ අද කතා කරන මාතෘකාවට හරියනවද කියලා හිතන ඒවා තියෙනවා. ඒක මේ සාකච්ඡා සම්බන්ධ වෙනවා නම් ආදහස් දීපේ සම්බන්ධ උත්සාහ කරනවා. ඒකත් තමයි මේ අද මේ කතා කරපු සූත්‍රයේ පිටක් සමාන මගේ සූත්‍ර කීපයක් දැක්කරන් උත්තර නිකායේ මේ දසක නිපාතේ කියන මේ අර පීර වාග්දේක ප්‍රගතියන් හරියට කියනවා. මේ බුදුහාමුදුරන් කාලේ මේ සමහර මේ ස්වාමීන් වහන්සේලා සමහර අර රහත් වුණා කියලා ප්‍රකාශ කරනවා. අර සාමාන්‍යයෙන් කියන අර රහත් බව ප්‍රකාශ කරන මේ වචන තේරේ කියලා රහත් බව ප්‍රකාශ කරනවා. කරාට කියනවා මේ බුදුහාමුදුරු හරි අනුන්ගේ සිත් බලන්න පුළුවන් තවත් උතුම් ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි මේක බලනකොට දැනගන්නවා මෙයා මේක මේ රහත් බව ප්‍රකාශ කරාට ඒක රහත් වෙන නෙවෙයි මෙයාගා මේ අඩුපාඩු තියෙනවා කියලා එතන කරුණු 10 දක්වන ඒවා තියෙනවා. එතකොට අද විතරක් නෙවෙයි බුදුහාමුදුරුන් කාලේ තම මේ උතුම් තත්ත්ව ලැබුවා කියලා රැවටි ගමක් තියෙනයි කියලා මේ උත්සවෙන් කනන්නේ නැවස්ථා දෙනවා. එතකොට මේ මට මේක සත්‍යතුමාද මතු කරපු මේ කරුණෙන්ම එහෙම පහදුනම ඒක තේරුම් ගන්න බැරි වුණා. ඒ මේ මට තියෙන ගැටලුවක් එක්ක මම ඒක සම්බන්ධ කරන්න උත්සාහ කළේ තියෙනවා. මම ඉදින් ඒක ඉදිරිපත් කරන්න. ඒකත් තමයි අපි මේ ධර්ම කරුණු තේරුම් ගන්නට ඒ කියන්නේ භාවනාවක් කරනකොට මේවා අනවශ්‍ය විදිහට හිත හිත ඉන්න ඕනේ නැහැ කියන එකත් දැකීමෙන් මදන්නවා. ඒ වාට මේ භාවනා විනම කර සාමාන්‍ය අවස්ථාවක මේ දහම් කරුණු කියන සූත්‍රය අපි ඉස්සන් ඒක ඉස්ස ගලපනකොට අපි අර වැරදියට ඉස්සන් මේවා නිවැරදි කරගන්න උදව් වෙනවා. ඒක හින්දා ඉතනක හොඳයි කියලා හිතනවා. මේ වගේ එකක් තමයි කියන්නේ. අද කාලේ මේක විදියට අපිට එකම මේ දහම් කරුණු නොයෙක් විදියට අහන් හම් වෙනවා. ඒ අහන් හම් වෙනකොට ඒ සමහරව දේශකයන් වහන්සේලා හරි දේශක කොමන්නා හරි කියනවා මේ තමන් කොහොම ගැඹුරු දෙයක් ඉදිරිපත් කරන්න කියන අදහසින්ම කියනවා. ඊට පස්සේ කියනවා ඒක අර කර්මී සැලවුණු අර්ථ කියලා මේ දෙලිම සූත්‍රවල සඳහන් වුණාට ඊට ගැඹුරින් හිතුවම මත වෙන දේවල් කියලා. ඒතොර ඒකෙදි හිතෙනවා බුදුහාමුදුරුවෝ එහෙම අර ගැඹුරු එහෙම සැලවුණු අර්ථ සඳහන් නොවි අද කාලේ ගැඹුරු අර්ථ ඉදිරිපත් කරනකොට සමහර අය සමහර දේශක සූත්‍රයක් ගන්නකොට අපිට කියන මේ බොහොම පොඩි දැනුමින් ගලපන්න ගියාම ගැටෙන තැන එනවා. එතකොට මට හිතෙච්ච දෙයක් තමයි මට අයිතියක් තියෙනවාද මම හැරුවට කමන්නද කාටවත් අපහාස කරන්න නෙවෙයි. මේ මෙතුමා හරි මොනහම්තරින් කියන්නේ මේක ඇත්තට අවබෝධ කරගෙනද නැත්නම් එක සූත්‍ර කීපකින් මේ එක කරුණු ගැට ගහගෙන නිකන් කමන් හිතපු දෙයක් තියෙනවද කියලා. මොකද දැන් අවබෝධ කරගෙන කියනවා නම් සමහර අද මේ සූත්‍ර පිටකයේ සමහර සූත්‍ර අරගෙන තියෙනවා නම් උන්වහන්සේලා අවබෝධ කරගෙන සමන් අධදී වෙන දැකලා තියෙනවා නම් ඒක පිළිගන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව අපි වගේම මෙහෙම ගැට ගහගෙන යනකොට මේකම ඇත්ත කියලා ඉදිරිපත් කරනකොට ඒක හරිනොදී කියලා අපි ගන්නේ කොහොමද? ඒකට අපිට අයිතියක් තියෙනවද? අයිතියක් කියන්නේ කියන්නේ අපි නම් මේවයි කියන්නේ මේක අරමු සාහවුරු කරගන්න අපිට අපි ඇහුවට කමක් නැද්ද මේක ඔබතුමා හරි බොහොම දැකලද කියන්නේ එහෙම නැත්නම් මේක මේ අත්ෙන් කරුණිකන් මොකද කියන්නේ ඒක ගැට ගහ මේ තේරුම් ගත්ත දෙයක් කියනවාද කියලා. ඒතකොට ඒ වගේ අවස්ථාවක් තියෙනවා අහන්න එක අපිට. ඒක මත්තන් විතර මත කරගන්න උදව්වක් කියලා එහෙම අහන්නද? එහෙම සුදුසුද සත්‍යනිෂ්ඨ වුණා. ඒක හොඳයි එහෙම කරන එක. මොකද සාකච්ඡාවෙන් තමයි කෙනෙකුගේ ප්‍රඥාව දැනගන්න පුළුවන් කියන එක කියනවනේ මෙතෙන්දී. එතකොට ඒ ප්‍රශ්නේ අහන එක්කන අහන්නේ අවශ්‍යතාවයෙන්මයි කියලා තේරෙනවා නම් අර මම පද්දීසේ මතක් කරේ කුරුළු අම්ම කෙනෙක් කුරුළු පැටියා ඉගිලෙන්ට කිට් වෙනකොට තමයි තල්ලු කරන්නේ කියලා. පොඩි කාලේ තල්ලු කරන්නේ විතරේ දින කාලේ ඊට ගන්න. ඒ වගේ ඒ ධර්මය කියලා දෙන්නේ කවුරුන් හෝ කමන්නේ. ඒ නිසා තමයි දැන් මේ ධර්ම සාකච්ඡාවේ විශේෂයෙන් අපි සඳහන් කරන්නේ අපි කොහොම එකම ගමන් මාර්ගය යනායි කුරුවරේ කරගන්න එපා. අපි හැමතිස්සෙම සූත්‍රයකට අනුකූලව බලන් උත්සාහ ගන්නවා. සූත්‍රයට අනුකූලව බලන් උත්සාහ ගන්නවා. අහන්න අයිතියක් තියෙන මොකද දැන් එක එක්කෙනාට එක එක විදිහට මේක තේරෙන්නේ. ඔය පහුගිය සතියේ කතා කරන කී ඔයත් කිව්වා එක එක්කෙනා ඒක තේරුම් ගන්න කොහොමද කියලා හිතන්න බෑ. මට අයිතියක් නෑ කෙනෙකුට ජජ් කරන්න ඒ නිසා. මම ජජ් කරන්නේ මගේ සංස්කෘතිය හා පරණ මතකයන් අනුව. ඒ නිසා තමයි මෙතනත් කියන්නේ දීගේ නඳුනා නැහැ ඉස්සරම්. මානසිකරෝතෝ නෝ අමනසිකරෝතෝ පඤ්ඤතා නෝ දුප්පඤ්ඤේනි කියලා. අපි අර ජජ් කරන එක නතර වෙන්න ඕනේ. මිගසාලා සූත්‍රයේදිත් ඒකනේ උනේ. ඒ තමන්ගේ අප්පච්චි පාප්පයි හරි පිතා පිතා මන් දන්න කවුද කියලා ඒක වෙන විදිහකට අර්ථකථන දෙනවා. ඒ මිගසාලාගේ තාත්තයි සීයා නැත්නම් බාප්පා දෙන්නම සකදාගාමුණා කියලා බුදුහාමුදුර කිව්ව ඒ දෙන්න නැතුණාට පස්සේ. තෝටි ඇක්චුව කොහොමද කෙනෙක් සම්පූර්ණ ජී ජීවිතේ ඒ සදා ඒ ගත කළා. එක්කෙනෙක් එකකින් නැන් මිලේ. ඒතර බුදුහාමුදුර කොහොමද මේක දෙන්නම එක සමවන්නා කියලා කිව්වා. අන්න එතෙන්ද බුදුහාමුදුර කිව්වා සමහරැත්තෝ ලෝභ චර්ච වැඩි සමහරව ලෝභ නැහැ. සමහරව දෝෂ තියෙන සමහර ප්‍රේස නැහැ. සමහර ඒ විදිහයි කියලා මට කියන්න පුළුවන් බුදුහාම දෙතෙන්ද කිව්වා මානන්ද පුජ්ජලේ පුජ්ජලේසු පමානං ගන්නෙත් පුජ්ජලයන් ජජ් කරන්ට යන්න එපා. ඒක අපහසුින් වෙනවා. ඒකින්ද පරිස්සම් වෙනවා. එහෙම නැතුව අපිට ප්‍රශ්නයක් අහන්නේ අපිට ඒක දැනෙන නිසා. දැන් අර පසුගිය සතියේ ඔබතුම හැවර ඉච්ඡා අනිච්ච සංඥා කියනකොට එතකොට ඒක අහන්න ඕන ප්‍රශ්නයක්. මොකද චත්ත සංඥානාවේදී ඒත් විදිහට දැම්මේ. නමුත් මට අවබෝධයක් වෙනවනේ ඒක මෙහෙමයි කියලා කියනවා. මට නම් ඔබ තේරෙන්නේ මෙහෙමයි කියලා. එතකොට අනිච්චිත කියන වචනේ ඒ මප්‍රංචනත් එක තියෙන්නේ ඒක නාලක සූත්‍රයේ මධ්‍යත සුත්ත නිපාදයේ 712 වෙනි ධාතාවේ තියෙන ඉච්ච තමයි තියෙන්නේ. නැත්නම් මේක වෙන විදිහට තමයි කියන්නේ. ඒකෝටි ඒ ප්‍රශ්නේ අහන්නත් ඕනේ ගෞරව සම්පයුක්ත. මම ප්‍රශ්නේ අහන්න ඕනේ ඒ දේශකයා කවුරුන්ට අදුවට දාන්න නෙවෙයි. හැබැයි ඒ දේශකයා අපිට නම් එහෙම දෙයක් කියන්නේ නැහැ. මේ වාසනාන්ත ධර්ම සාකච්ඡා මම දන්නවා අහංජානා මේ ත්‍රිඥානාස් කියලා එනවා තුන්වක්ලාට එහෙමනේ. මම තමයි දන්නේ. ආ දන්නේ කියලා කතා කරන්න තේනවනේ අපි එතෙන්දිම මේ කල්පනාවට ගන්දු. සමහර විට මේ සූත්‍ර ධර්ම ඉස්සරෝම කියවන්න පටන් ගත්තත් ප්‍රශ්න අහන මොකද මතකද අපි පොඩි කාලේ ඉස්සරෝම මම හිතනවා එහෙම ඇති කියලා ඉස්සරෝම අර විසිල් ගහන පටන් ගත්තාම අතරතුර විසිල් ගහන ඒ ඉස්සරෝම ඒ අවුරුදු 5 6 එකම ගැති වෙන්නේ විසිල් ගහන දෙකම ගත්තාම පුදුම සතුටක් තියෙන්නේ ගෙනලා ගන්න නෑ ස්කිප් කරනවා කියන්නේ ස්කිප් කරන දෙකම ගත්තාම නතර කරන්න ස්කිප් කරන අර ඇංගිලි අරබල් විසිල් ගහන්න ගත්තාමත් ඒ ඉතින් අම්මතාත්ගෙන් සමහර ගොචි උත්තර දෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අපි ඉස්සරෝම මේ ධර්මයේ මොකක් හරි කාරණයක් දැනගත්තාම ආධුනිකයා ඒක පාඩම මේක හරි. ඒ ධම්ම ජීවන ගැන අංගෙන අනින්දේ දෙනවා ඒ වගේ වෙනවා සමහරවල්. ඒකම වගේ ආවොත් එහෙම ත්‍රිද ධර්මයේ පිළිතලා දෙලින්ම දේශ නැතුව මෙච්චිටින්ම ධර්මයෙන් අනුකූලතාවය දක්වන්නටම සූත්‍ර අනුකූල මේකයි කියලා කියන්නේ ඉඩ තියෙනවා. නැත්තම් ඒ විදිහට කියන්න මට පිළිගන්න බෑ. අපි වෙනතකට සාකච්ඡා කරමු කියලා එකට එන්න ඕන. මොකද ඒ අහුවාම දැන් මේ වගේ ධර්ම සාකච්ඡා ප්‍රචාරයක් කරන නිසා ඒ වැරදි විදිහට ගන්න දෙන්න නොතේස අහන්තම ඕන. අහන්තම හැබැයි එකෙක්ගේ අවබෝධය එක එක විදිහයි. ඒකත් තියෙනවා. සමහර කාරණා නම් සසවත් සසෙම්මයි කියවේ. සමහර ඒවා නම් පොතෙන් කියව කියන කරුණ තියෙනවා. සමහර ඒවා නම් නෝට්බුක් එකෙම නෙවෙයි එන්නේ. ඒකත් ඒ නිසා මට එච්චරයි කියන්න පුළුවන්. ඔබතුමා හරි. ඉතින් ඒකෙන්ද ටික අහන්න ඕනලා තහන්න. ඒතොර අනිත් පැය දැන් මේ මම හිතමු මං ඒක කොහොමද කියන්නේ. මම ගෞරව කරන ගුරුවරයා ගෙන් තව කෙනෙක් ප්‍රශ්න අහුවාම සමහරට එහෙම කරනවා. දැන් මං අනිත් ඔක්කොම ගෞරව කරන ගුරුවරේ එක්තරා හටකට ගියා මං දැන් කියන්නේ. ඒ ගියා මේ කොහොම කතා කරලා එයා ඒක වන්දනීය ගුරුතුමා අනිත් අය කකුල් දෙක අල්ල වන්දන අර එක්කන මේ හයිෆයි එකක් ඉල්ලුවේ. එහෙනම් ගුරුතුමා එක නොකර හිටියේ නේද? අර ඒ වගේ සමහර අය ක්‍රෝණය පහල් දාන. ඒ වගේ වෙන්න හොඳ නැහැ. අර කාලෙක ගුරුතුමා යට දුන්න කවදාද එයි කියලා හිතලා. ඊළඟ එහෙම එනවා. ඒ නිසා අපි ප්‍රශ්න අහනකොට පරිස්සමින් අහන්න ඕනේ. මේකෙත් දැන කාරණේ දැනගන්නට. කාරණේ දැනගන්න අපි ඒ වගේ සූත්‍ර කමක් සාකච්ඡා කළා. ඉව තියෙනවා අපේ ආධ්‍යාත්මික ඉව තියෙනවා. මේ ධර්ම සාකච්ඡාවේදී වෙන්නේ දැන් මේ වෙන කතාවකට කවන්නේ. අර බෲස්ලි කියලා හිටියා ඉස්සර බොහොම ප්‍රදාන නාමකට ඒ හොඳට මේ කුන්ෆු මාස්ටර් කෙනෙක් හුදු මිහල දවසක් ඒ පොඩි වැඩ සටහනේ ඉවරලා අනිත් එක්කම කිව මං උට වැඩි දන්නවා මට පුළුවන් මෙහෙම කියලා ගහන්න කියලා සාකච්ඡා කරන්නයි කියලා බෲස්ලි ආරයට දුන්නා. බෲස්ලි ආරයට ගෙහුවා. එතකොට ඊට පස්සේ බෲස්ලි කියන ඒතෝට ආරය චැලෙන්ජ් කරා ඔයා ගහන්න කියලා මටත් ඒකෙන්. ඒ බෲස්ලි උඩ පැන්න විතර ඒ ආරයට වැදුන්නේ. ඒතෝට කොමල හිනහා බෲස්ලි ලොක්ක ඇතෝට දැන් අරයා වදි කහලා බෲස්ලිට එතන තුවාලක් වුණා. බෲස්ලි උඩ පැන්න ඉතරයි කවු මුකුත් දුන්නේ අරයා අයින් වුණා. ඒ දුන්නා ඒක බොහොම සතුන. ඒතෝට එයා ඔච්චම් කරන බෲස්ලිට විඩාදි හතරකින් ඉතර පස්සේ අරයා සීල තෙල වැටුණා. අවසන්ති තර බෲස්ලි උඩ පන ගහපු එක කොච්චර වේගවත්ද කියනවා නම් කවුරු දැක්කවත් නෑ. මෙයාට වැදිරු ගහන දෙයි. හරියට සිහිනත්තර වැටෙනකොට තමයි දැනගත්තේ මෙයා බෲස්ලි ගහලා තියෙනවා නේ මෙයාගේ අහවල් තැනට නිලයකට කියලා. ඒ වගේ මේ ධර්ම සාකච්ඡාවේදී අපි විවාස්තලවට සක්කාය දිට්ඨිය කැපෙන්ට කොහෙන් යද වැදෙන්න ඕනේ ඒක දැනෙන්නේ අපිට සමහරවිට. දන්නේ මන්න අපිවත් දන්නේ නැහැ මේක කොහෙන් වැදුණාද කියලා. ධර්මයේ එහෙම දෙයක් එක්කින්ද. නමුත් අපිට ඕන බෙන් අපිට ඕන මේක ස්ලෝ මෝෂන් එකකින් ආපු සත්‍යනුසාරි විඥානේ මන්න පරමීන සතිනේ පාක් කියනවා කිය මේ කොහොමද උනේ අරක මෙහෙම කිව්ව මං හරියට අතුන් වාක්කලාට ඔළුවට මේක ගන්න හදන්නේ. දැන් මම මේ ප්‍රශ්න උත්තරේ නෙවෙයි කියන්නේ මාතෘකාව අනේ කියන්නේ. ඔළුවෙන් ඔළුවට නම් කවදාවත් කිසි දෙයක් යන්නේ නැහැ. හදවතින් හදවතට යන්නේ. හදවතින් හදවතට පමණයි ආධ්‍යාත්මික දේවල් යන්නේ. ඒකෙහිඳ අපි හර ඔළුව පමණ පෝෂණය වෙන කාරණා විතරක තමයි හොඳ නෑ අදහස් අරගෙන යන්නේ. විතර දින්නක් යන්නේ ඕන මේ මුළු පැවැත්මටම අර බෲස්ලි කියන දේ කොහොමද වැදින්න ඕන කොහොමද? සක්කාය දිට්ඨියට පාරක් වදින තැනක් තියෙනවා. මොකද දැන් අපි හිතමු දැන් සත්‍යජී නැත්තම් වසන්ත සමන්ත වලි තව කොච්චර මිලියන ගානක් මේ ලෝකේ ඇවිල්ලා ඉඳලා යන්නද වගේ අය කොච්චරද මං කවුද එතකොට මේක තැනකින් පුතන්නේ ඔය තොණ්ඩ මේ ස්කයිප් එකෙන් හම්බ වෙච්ච මිනිස්සු කිච්චර. එතකොට ඒ වගේ තව කොච්චර අපිට හම්බල ඉන්නදැද්ද කොච්චර කෝටි ගණක් මෙරළ යන්නද මිලියන බිලියන ගන්න. ඉතින් මේ ශරීරය අනුව තමයි අනිත් අය තීරණය කරන්නේ මේ අහවලා කියලා. එතකොට අපිට ඒ නිසා මේ හමු වීම කියන වුණත් ඕනෝන් අපි කවුරුත් එකම වන්දනා ගන්න කියන්නේ වන්දනසයට නෙවෙයි හැබැයි මොකද බෝධි බුද්ධ ගාතත් මේ ඉස්සත් එහා සිද්ධාර්ථත් පසු කරගෙන තමන් ළඟට එන්නේ මේ මම කියලා එක්කෙනෙක් ඉන්නවනේ සංසල වෙවි මේ ස්පන්දනය වෙන මම කෙනෙක් ඉන්නවනේ එක එක තැන්වල ඒ බාහිර දේවල් වලින් තමයි කියන්නේ අනිත් අයට සංඥා වලින් ඒ ස්පන්දන වෙන මම එක්කන හොයා ගන්න. ඒ මම දැන් ඒ මම එක්කන දත් නෙවෙයි මම නහය නෙවෙයි මම හුත් පිට නෙවෙයි මම මවිල් නෙවෙයි මම බම්ම නෙවෙයි මම යාට මිරිස් කනකොට දැනිච්ච විදිය කිඳුමක් යනකොට දැනිච්ච විදිය නෙවෙයි මම මේ පොත් නෙවෙයි මම. ඒ වගේ ඒව බලාගෙන ගියාම මේ සිස්තනකින් ඉස්තයකට යමක් යන්නේ කියන එක තේරෙනවා. ඒ සිස්තන ළමන තේරුම් ගන්න ඕනේ. ඒක පුළුවන් තේරුම් ගන්න. ඒක පුළුවන් කාටත් තේරුම් ගන්න. ඒක එතකොට ආදර තවාදීන් අත්වාදේ නම් තියෙන එහෙම නෙවෙයි දික්කින් අයින් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ප්‍රශ්න අහන්න නම් සම්පූර්ණ අයිතියක් තියෙන මොකද නැත්තම් සමහර මේ මා තේරුම් ගත්ත හැටි කියලා කියන එක හොඳයි. නමුත් ඒක ධර්මයට අනුරූප නෙවෙයි නම් ඊළඟ ඒ සමහර සූත්‍ර කියනකොට හොඳට බලන්න ඕන මම මේ කියපෙච්ච නේද මෙතන කියන්නේ කියලා. සමහර සූත්‍ර වල තියෙන තේ ඒ පුජ්‍යලයට කියපු දේ වෙන්න පුළුවන්. ඒක තේරුම් ගන්න. ඒ නිසා අපිට ජච්චරන්න බෑ ඒක සූත්‍රයේ කියන සමහර. ඒකෙන්ද ප්‍රශ්න අහන්න මොනවද? ප්‍රශ්න ඇහුවේ නැත්තම් කොහොමද මේ මෙච්චර මේ දෙයක් යන්නේ? ඒ බුදුහාමුදුරුවෝ උත්තර ආන ප්‍රශ්න හින්දාම වච්චගොත්ත එහෙම නැත්තම් පොත්තපාද පුත්තපාද පුත්ත නෙවෙයි පුත්තපාද මේ ඒ ප්‍රශ්න අහපු නිසානේ උත්තරය මුගලංකාන්ට ප්‍රශ්න අහපු නිසානේ උත්තරය නැත්තම් බුදුහාමුදුරන්ට ගෙන්නේ නැහැ. ඒතකොට ඔක්කොම ප්‍රශ්නයක් අහනවා. සමහර බුදුහාමුදුරුත් අහනවා මේකද දැන් අනිච්චද නිච්චද කියලා. ඒත් පස්සේ දැන් වේදල්ල සූත්‍රයේදී ඒ උත්තමාවිය ඒ ගෞරවණීය ධම්ම දින්නාවන්. ඉතින් අර ප්‍රශ්න අහපු නිසානේ අපිට නැත්තම් අපි දන්නේවත් නැහැ නේ එහෙම දෙයක් තිබුණාට කියලා. ඒක ප්‍රශ්න අහන්න ඕන. ඒක බාවෙන්ටත් එපා ගෞරවයෙන් අහන්න දැනගන්න සාන්ත මේ Taman අවතක්ෂේප කරනකොට හොඳට මට තේරුම් යන්නේ නැහැ කියලා. එහෙම වෙනවනම් අපි එක එක දව මේ එක එක දවසට ඉච්චන සූත්‍රයක් අතින් සාකච්ඡා කරනවා. එක දවසකට සූත්‍රයක් කරන් කියලා මම සම්මත මේ සූත්‍රය කියලා කියලා කියන්නේ. තොට ඒකේ අරුපාරුතෙන් තියෙනවා නම් අපි සාකච්ඡා කරනවා. දැන් මෙතෙන්දි මේ මෙතෙන්දි කතා කරන්න කියලා අහවලා කියලා කියන්න එපා. ඒ අර උදව්වට විතරයි එන්නේ. කැඩපතට විතරයි. මගේ මෝඩකම මටමයි තේරෙන්නේ මේ සාකච්ඡාවේ. සංයෝ ඉදිත පුරවගේ තමයි වන්දාවනේ. මේ කතා කරපු සමහර අයත් ඔච්චර ගැඹුරට යනවාද කියලා පේනවා. සමහර දේවල් කතා කරනවා. ඒ හැකියාව මට නම් නැහැ හොඳට මතකයි කියලා. ඒක මේ අවංකවම කියන්නේ සමහර දේශනා අහනකොට උන්වහන්සේ කොච්චර උතුම්ද කියලා හිතෙනවා. වහන්සේලා විතරන්නේ වහන්සේලා නොනැත්තොත් උතුම්. එනම් බුදු සරණයි සමාවෙන්ට ඕදේ කියවන. සත්‍යතුමනි මේ ඔය දැන් අපි ප්‍රශ්න අහනවා කියව අවස්ථාවෙන් දැන් මෙතන මේ සූත්‍රයේ තියෙනවා මේ සංඝ සමුදාචාරෝ කියලා. ඒක අපි තව පොඩ්ඩක් පැහැදිලි කරගමු සත්‍යතමනේ. ඒක එහෙනම් අපි අදාළ දේ සතර මාත්‍රිකාවට සත්‍යතමද එහෙනම් කියලා හිතන සත්‍යතමනේ මේකේ අරතියන මේ සාකච්ඡාවෙන් දැනගන්න ඕන කියන තැන ඔව් හතරක් තුනක් තියෙනවා නේද? ඔව්. ඉද පිච්චේවි පුද්ගලෝ පුද්ගලින් සත්‍යින් සාකච්ඡායි මානෝ එවං ජානාති. මෙහෙම දැනගන්න පුද්ගලෙක්ට සාකච්ඡා කරනකොට. සාකච්ඡා කරනකොට තියෙන මාත්‍රණ කරනවා තේරෙන්න. විදාරෝ සාකච්ඡා කියනකොට ඒ වගේ දින්න. එතකොට අර උද්භාගය කියන වචන අපි තේරුම් ගත්තනේ උම්මග්ග කියන එක මේක වෙනසක් තියෙනවා. ඒ කියන්නේ යමක් යම්කිසි කාරණයක් ඉදිරිපත් කිරීමේ ඥානෙ උම්මග්ග කියන්නේ ඒක මතු කරලා දීම. තානිස්සරෙක දෙලා තියෙන්නේ from the way this person rises to an issue කියලා ඒක හොඳ එකක්. ඊළඟට අභිනිහාරය කියන්නේ පෙන්වලා දී ගෙනල්ලා ඉදිරිපත් කරන විදිය. සංඥා සමුදාහාරෝ කියන්නේ ප්‍රශ්නේ එයා කොහොමද හසුරුවන්නේ? මොකද ප්‍රශ්නේ මේ උත්තරයට වඩා සමහර ප්‍රශ්න වටිනවා. උත්තරයට වඩා මේ ප්‍රශ්නේ වටිනවා ඒකෙන් නිසා තමයි උත්තරය ලැබෙන්නේ. මොකද දැන් සමහර අත්තු අහන ප්‍රශ්න ඇත්ත ප්‍රායෝගික. දැන් එහෙම ප්‍රශ්න තියෙනවද කියලා හිතෙන්නේ නැහැ. ඒ නිසා ඒක ප්‍රඥාවේ එක දෙයක් තමයි මෙයා ප්‍රති පඤ්ඤා සමුදාහාව ඒ පඤ්ඤාවනේ ඒ ප්‍රශ්නයන් හසුරුවන විදිය, ගෙනල්ලා දක්වන විදිය. ඒකෙන් තමයි දැනගන්න වෙන්නේ. ඒ නිසා ප්‍රශ්නේ උත්තරයට වඩා සමහර වචන එකක් තියෙනවා. ඒක අපිට මතකේ තියෙනවා. මොකද සමහර ප්‍රශ්න තියෙනවා දැන් ඔය නිසර්ගදත්ත වගේ ඒ තුන් ගුරුතුමෙක් කියේ ඒ අත්පකින් ඒ ප්‍රශ්න අහනකොට පුදුම ප්‍රශ්න අහනවා. වටින නමුත් ඒ ප්‍රශ්න දැනුම නැතුව ප්‍රශ්න අහන්නත් බැහැ. සත්‍ය ප්‍රශ්න වටිනවා. මෙතන මේ පඤ්ඤා සමුදාහවලෙන් ප්‍රශ්නයේ මතු කරගන්න විදිය. මතු කරන විදිය තා ඒකට උත්තර දෙන්න විදිය. ඒ අහන ප්‍රශ්නෙනුත් තේරෙනවා. අහන ප්‍රශ්නෙත් තේරෙනවා මේක පුදුම බුද්ධිමත් ප්‍රශ්නයක් නේද කියලා. මොකද ඒක ඇහුවේ නැත්තම් එක දෙයකට අහුවෙලා අර අපි ඉන්න එක කොටුවකට කොටු වෙලා ඉන්නේ. එහුම්කම් දෙන එකත් හොඳයි. ඒත් හැම දෙයක්ම හොඳට එහුම්කම් දෙන්නේ නැහැ. අනවශ්‍ය දේ නෙවෙයි. බුදුසරණයි. මම හිතන මම ඒ ගැන කියවයි කියලා අවශ්‍ය. බුදුසමය සත්‍යධමනි අනේක ප්‍රමාණකින් මම ප්‍රශ්න අහන්න සත්‍යධමනි ඒක පිළිතුරක් දීමට ගැලපෙන්නේ නැත්නම් නොදුන්නක් තමක් නෑ. මේ ඔබතුමා සඳහන් කරපු නිසා මම નિસર્ગදත්ත දැන් ගැන සත්‍යතම එතනදී ඇත්තම කියනවා මේ ඒ කියන්නේ ඇත්තම සත්‍ය අවබෝධ කළා කියන මට්ටමින් තමයි එතුමන්න ගැන සැලසෙන්නේ. ඒක මේ يعني බෞද්ධ දර්ශනය අනුවද එහෙම කියන්නේ කියන එක පොඩක් ප්‍රශ්නයක් තියෙනවා සත්‍යතම. ඒක පොඩක් අපිට කොහොමද ඒක තේරුම් ගන්න? මොකද මුගක්සය අපිට ඒ කියන්නේ රෙකමෙන්ඩ් කරනවා ඒ වගේ දේවල් කියවන්නේ බලන්න කියලා. මමත් දැනුම් දෝෂේ ඒක කියුවා. I think එතකොට අපි කොහොමද ඒක මේ බුදුදහම අනුවදේ සත්‍ය අවබෝධ කරගෙන තියෙන්නේ කියන ප්‍රශ්නේ කොහොමද අපි විසඳ ගන්න? මට ඒකට මේ ධර්ම සාකච්ඡාදී කොහොම පිළිතුරක් දෙනවාද කියන එක දන්න. ඒක කියවලා තියෙනවා නම් මේ මං 81 මං කියුවේ මට මතය පොත හම්බුනහම තුමුත් හතටක් කරදෙන්නේ. ඒ පොත් දෙකක් මගේ තාම තියෙනවා. දෙස් එකෙන් අයින් වෙන්නේ නැති දෙයක් පොත් දෙකක් තියව කවදාවත් ඒ දිස්ත්‍රික්කෙන් අයින් වෙන්නේ නැහැ. ඒ පොත. ඒ පොත. ඒකයි දින් සිද්ධාර්ථ ගෞතම බලංගොඩනායකහමගේ ඒ බුද්ධ චරිත පොත. ඒකෙන්ද තීරණය ගන්න නැතුව තීරණයක් ගන්න නැතුව කියවන්න. කියවෙනක හොඳයි. පෞෂ්ඨභාවය හොඳයි. ඒවා මේ දැන් මේ පොත මුලින්දන් අගට කියන්න ඕන කියලා කතා වන්නේ විශේෂයෙන් ආයන් දැත්. එය මුලින්දන් අගට කියන්න කොහෙන් කියුවත් ඒක වටිනාකමක් තියෙනවා. අනිත් වගේ දේවල්. පුජ්‍යලයා හවලා කියලා හොයන්නත් එපා. බැලුවාම නිකන් ස්ලම් එකේ හිටපු කෙනෙක්. නමුත් මේ පිළිතුරු වගේ දේවල් උතුම්. ඉතින් ඒකේ කෘතඥතාවෙන් ඒක හෙමින් තියාගෙන අපිට සිද්ධවත් හමුනෙල නැනේද සිද්ධවත් හමුන ඒව බයින කීලර්ස් කියලා බලන්න සිද්ධවත් දිහා බලන්නට තවක තියෙන්නේ ඇත්ත දැන් මොකද්ද අර මොකද්ද මේ ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තේලි වෙනකන් කියන් කියලා දීලා තියෙනවා මේ ඇත්තපත් වෙනාට ඒ කතා කරු ඔක්කොම නෑ නිමින් කතා කරත් පැකින් ඉවර කරන්න පුළුවන් නෑ අපේ සූත්‍රයේ කියවලා ඒ දුහාන්තෝ කියන්නේ නමුත් ඒක පිටර කො මාත්‍රකා ටික විතරයි සමහර සූත්‍රවල තියෙන්නේ ඒ නිසා කොයි වගේ දේවල් තුලින් ඒ එක ජජ් කරන්නේ නැතුව ඒ නිතිවා ඒ කත්තේ ළඟ කෙලෙස් සහිත වෙන්නේ වෙන්නේ ගින් තියෙන එකට ඉතින් ඒක අරගෙන වාසික බයන කියලා රෙකප් කරගන්න. ඒ උතුම් ගුරුවරු ඩෝකින් කියන කවර ඒත් බයන කියලා රෙකප් කරගන්න. අරගෙන ඒ දිහා බලන්න. මම ඒකේ දකින තවදයක් තමයි යහන ප්‍රශ්න. ඒ ප්‍රශ්න සමහර මා කියන්නේ උත්තරයට වඩා වැඩක කියන පුතුම ප්‍රශ්න හා ඒ අහන්තන මේ මාර්ගයේ යන්න වෙනවනේ. දෙන්නයි ප්‍රශ්න හොඳයි මම යාර ප්‍රශ්න ගැන කතා කරමු සම් ප්‍රශ්න හොඳයි බොහොම හොඳයි බාහිර ප්‍රශ්න හැමතිස්සෙම බිගිනර්ස් මයින්ඩ් එකක් තියාගන්න මේ ධර්ම සාකච්ඡාවේදී මේ සාකච්ඡාවේදී දෙයට ගිනියන්ත අපි වැඩ කරන්න ඕන එච්චර තථාගත ධර්මයට අනුරූප ප්‍රතික්ෂේප කරන්නේ නැත්නම් පිළිගන්නේ නැති කියලා අනු ධර්ම මාර්ගයට අනුචාන ආද මේ ධර්ම සත්‍යතාව බෘස්ලි කියෝගේ වෙන්න ඕන එක. මේක. ත්‍යාරි සානිත්‍යය දෙරෙන්නේ නැති සමහර පිටින් ඉන්න කවුරුහරි කෙනෙක් හරි පිපෙනවා නම් එච්චරයි. කෙනෙක් හරි පිපෙනවා නම් එච්චරයි. මේ චින්තය. බොහොම සතුටුයි ඒ අයම් දැක් දන්නේ ඇහුවේ කියන බුදුසරණයි. බයයි සමහර අය කියන්නේ අපි මිත්‍යා දෘෂ්ටික වෙයි කියලා. සත්‍යය කුඹල් පන්ස ජච්චරයි කියලා තියෙනවා ඒ චත්තරාරෙන් ආපදාසු තාමෝ භවිෂ්‍යති වෙනවා වගේ යසායස පිළිවෙර ඇති නැති වෙන මිත්‍රෝ නැති වෙන සමහර පුච්චේපෝ සමහර මිත්‍රෝ ඉන්නේ ලෑ ඒකත් පරිස්සම් වෙන්න ඕනේ නිසා පුච්චසම සදායි බොහොම කින්සත් තිබුණි බොහොම කින් ඒක දුවනවා දවසකට හොඳයි කල්‍යාණ මිත්‍රි මම අවසරක් දෙවෙන්න ප්‍රශාන් මහත්මයා ඔබට පුළුවන් ඉඳ දෙන්න සාකච්ඡාවක්. පෙරවන් සම්මයි මට ඇත්තටම මේ ගොඩාක් දුරට ගෝචර වුණාද ඇත්තටම කියපු දේවල් මේ ඒ කියන්නේ ඇත්තටම සමහර ප්‍රශ්නතරම තේරෙන්න තිබවත් තිබුණා මේ ගොඩාක් ගැඹුරුයි නමුත් මේ තේරුම් ගන්න උත්සාහ කරලා බොහොම අමාරුවෙන් මට හිතෙනවා මේ මට ගොඩාක් දුරට මේ හිතච්ච දෙයක් තමයි දැන් මම හැම වෙලේම මාව අවතක්ෂේරු කරගන්න විදියේ එකක් තියෙනවා ඒක නිසා මට හැම වෙලේම දැන් ඒක කරන්න හොඳ නෑ දැන් අද සත්‍ය දෘෂ්ටම කිව්ව විදියට මේ පුළුවන් විදියට ඒ ඉන්න තැන සතුටින් ඉන්න කියන එක දැන් මේ අපි මේ ඉස්සලා පහලා තියෙනවා අර මොකද පලංචිය දාගෙන ඉන්නවා මේ යන්න ඕන තැනට යන්න නැතුව එහෙම කියලා ඊට පස්සේ දැන් ඒ දැන් සීලය මේ යාලේ කියපු කරුණු හතරම දැන් මේ එතරගෙන යද්දි දැන් මුලින්ම යන මේ ඒ සීලය කියන එකේදී සමහරක් වෙලාවට මේ අඩුපාඩුකමක් ඇති වුණොත් ඒවත් එක ගැටි ගැටි ඉන්නවට වඩා දැන් කොහොමද ඒක හරියට මේ සතියෙන් බලලා මේ ඉදිරියට යන්නේ කොහොමද කියන එක මේ ගැන තමයි එහෙම හිතන්න ඕනේ. දැන් මගේ චරිතේම තියෙන මම දන්නේ මම මේවා ගැන මේ ෂෙයා කරගන්නේ මොකද මේ අනිත් අයටත් ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතාගෙනයි. සමහරක් වෙලාවට මම තිබ්බා මේ ඇත්තටම මම දකින්නේ අර මේ අඩු පැත්ත තමයි හැන්දෙන්නේ දැක්කේ. අර මොකද කියන්නේ half මොකද මේ full glass කියලා හිතන්නේ නැහැ. හැන්දෙන්නේම half glass කියලා තමයි හිතන්නේ. ඒ කියන්නේ මම මේ pessimistic කියලා මම හිතනවා. ඒ කියන්නේ අර ඒක නිසා මම හැම වෙලේම ගැටෙන්න බලනවා මොකක් හරි මේ පුද්ගලයෙක් එක්ක නැත්නම් මොකක් හරි welcome to the club. ඒ කියන්නේ ඉතින් මට තේරෙනවා එතන තමයි මං කරන ලොකු වැරද්ද. ඉතින් මේ මම ඒක දැනගත්ත දවසේ ඉඳලා මට හිතෙනවා මගේ ඇත්තටම ගොඩාක් ඒ කියන්නේ relationships වල ගොඩාක් දුරට improve වෙන කියලා මට තේරුණා. ඇත්තටම මේ ඒ කියන්නේ දැන් අපි සමහරක් වෙලාවට මම අර පොත්වල හැමස් කියවලා තිනවා මේ දැන් බුද්ධ ආගම ඇත්තම දුකයි දුකයි දුකයි දුක පැත්ත ගැනම කියන දෙයක් වගේ තමයි අපි හිතාගෙන ඉන්න නිසා මේකෙන් අර දැන් කොහොමද අපි මේක සමබරව තියාගෙන යන්නේ? මේක ඇත්තටම මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අපි නැද්ද ඉන්න ඕනේ කියන එක තමයි අන්තිමටම මේක තියෙන්නේ. අපි කොහොමද මෙතන මේ ඒ බැලන්ස් එක තියාගන්නේ කියන එක. ඉතින් මේ කියන්නේ අර අද සත්‍යදෘෂ්ටිවා කියපු දේ මට හොඳටම වැදුනා. මේ මොකද මේ අර කිව්වහම එක එක මේ චරිත තියෙනවා. දැන් මම හිතාගෙන හිටියා දැන් මම ඇත්තටම ටිකක් ද්වේෂ චරිතයක් වගේ ශ්‍රියාස්තරකම් නැතිවඳලා මේ ඒක ඇත්තම නැති වෙච්ච ගමන් මගේ ගොඩාක් මේ අර ඇඟේ පතේ උනස් තියෙන ගොඩාක් දේවල් අඩු වෙනවා. ඒ වගේ මේ ගොඩාක් මෛත්‍රිය වගේ දේවල්. ඒ කියන්නේ මොකක් හරි කාගෙන් හරි අඩුපාඩුවක් සිද්ධ වුණත් මේක අපිට දකින්න පුළුවන් නම් මේ තමාගේ පැත්තෙන් මේ මගේ යාළුවෙක් ඇත්තටම හිටියා වේජන්ත මහත්තයා දන්න ගිලානේ දෙවිසිංහ නමක් කිව්වට කමක් නැද්දන්නේ යන්නේ යන්න තේනේ. නමුත් එයා මේ අපේ හොඳම යාළුවෙක් මගේ බැච්මේට් කෙනෙක් මේ ඒ මහත්තයා ඇත්තටම කියන කතාවක් ඉස්සර මේ මං හිතුවා ඇත්තටම මේ කාගේ හරි එක හොඳක් තියනවා නම් ඒ දේ දකින්න පුරුදු වෙන. ඉතින් එයා මගේ ඇත්තටම මං හිතනවා මගේ චරිතයේ මොකක් හරි අඩුපාඩුවක් එතන දැක්කා. එයා මට ඒ කිව්වේ එකයි කියලා මට දැන් අද හිතුණා. මේ කියන්නේ මම හැම වෙලෙම බලන කාගේ හරි පොඩි වැරද්ද දිහා බලන ඒ පැත්තට යන්න ගැටි ගැටි. ඉතින් මේ අර මට මේ මහත්තයා ඇත්තටම දිගටම මතක් වුණා. මේ එකෙන් නමක් කිව්වේ කමන්නේ මේ ඒ තරම් ගුණවන්ත මහත්තයෙක් මේ මම හැමදාම ලංකාවට ගියොත් හැමදාම හම්බෙන මේ ඒ වගේ මේ නමුත් එහෙම ආගම නොකුලව එහෙම නෙමෙයි හොඳ ශ්‍රීලවන්තයි ඒගොල්ලන්ගේ මේ මේකෙන් පුත් ෆැමිලි සුණත් ඔක්කොම ගත්තොත් හරිම මේ මම උතල ජයන්ත පස්සේමත් දන්න නිසා මම කිව්වේ මේ හරිම ගුණවන්තයි. ඉතින් මේ මම ඇත්තටම තව හිතුව දෙයක් තමයි මගේ දැන් මේ සමහරක් වෙලාවට මේ ඔස්ට්‍රේලියන් ඒගොල්ලන් ඉන්නවා. ඒගොල්ලන් ඇත්තටම මේ බුද්ධ ආගමත් නෙමෙයි සමහරක් වෙලාවට මේ ක්‍රිස්තියානි වුණාට ඒ වගේ පල්ලියට යන වගේ එහෙමත් නෙමෙයි. දැන් ඒ සීලවන්තභාවය කියන එක මේ සමහරක් වෙලාවට ඒගොල්ලන්ගේ මේ ඒ කියන්නේ තියනවා. ඉතින් මම එක දවසක් මම කිව්වා ඇක්කෙනෙකුට මේ ඔබතුමාගේ ඔය තියෙන මේ කරුණාවන්ත බව මේවා දැන් මම මේ කොච්චර මේවා කරත් මෙඩිටේට් කරලා මේවා කරන්න ගියත් අපිට මේ ලබා ගන්න බැරි මේ බුද්ධ ආගමෙන් කියන මේ තත්ත්වයක උඹ ඉන්නවා කියලා. එතකොට එයා ඉනහසලා කිව්වා එයා ගොඩක් වෙලාවට එයා ඉච්චන එයාට ඒ වගේ මේක නැහැ. නමුත් එයා ගොඩක් මට කිව්වා ඉතින් මේ එයා ඒගොල්ලන් මේ හිතන විදිහ මට දෙන්න ඉතින් අන්තිමට බලනකොට ඒ අර ඒක තමයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එයා ගැටෙන්න බලන්නේ නැති ගොඩාක් අද්දැකීම් තියෙන පුද්ගලයෙක් ගොඩාක් උඩකොෂියන් එකක ඉන්න අපේ මේකේ තියාට තියෙන්නේ තනිකර මේ ඒ සමහර විට මේ ක්‍රිස්තියානි පසුබිමත් එක්ක ආපු ඒ හැබැයි ඉතින් ඒ අනුකූලව එයා ජීවත් වෙනවා. කාටවත් කරදරයක් කරන්නේ නැහැ. මම කවදාවත් අහලා නැහැ කවුරුවත් එයාගේ වැරද්දක් කියනවා. මේ හැමෝම කියන්නේ මේ හරිම හොඳ මේ ඉතින් ඇත්තටම මේ ඒ දැන් අපි මේ කියාගෙන කියාගෙන ගියා දැන් අර අතලෝදහම ගැන වුණා මේ ඒ වගේ ඉතින් හරිම වාසනාවන්ත වගේ මේ ඒ වගේ මේ සැරිස මේ අපි අතර ඉන්නවා. මේ එතකොට දැන් අපි මේ මම ඇත්තටම ගොඩාක් සතුට වෙන දේ තමයි මේ ඇත්තටම දැන් මමත් මේ ඉරිදාමේ සාක්ෂාවට මොහොමත් සම්බන්ධ වුණා ගොඩක් කාලෙකින් ඉඳලා. මේ මම හැමදාම කියන දේක් තමයි මගේ පේන්නම මට ගොඩක් ඉම්ප්‍රූවමන්ට්ස් වෙලා තියෙනවා. ඉතින් මේ මගේ අඩුපාඩු හැමදාමත් ඉතින් අපි අර බිග්ිනර්ස් මයින්ඩ් එකකින් ඉන්න එක හොඳයි කියලා දැන් සත්‍යදිතුමා කියනවා. ඒ වගේ දැන් මේ ඉදිරියට යන්න ඕනේ. ඉදිරියට යන්න අපිට මේ අනිත් එක දැන් අද ගොඩාක් දේවල් කියවුණා. දැන් මේ ඉන්න විදියටම මේ ඒ අපේ මේ පෞලේ දේවල් කරගෙන ඒ දේවල් ඒ විදියටම යන්නත් පුළුවන්. ඒ කියන්නේ සමහර වෙලාවට ඒ අර මට මං තියාර ප්‍රශ්නයක් අහලම සදෝසත් දැනගත්තා. සමහර වෙලාවට අර ගැටෙන තැන්වලට කොහොමද මේ අපි කියපු විදිහට එදා අර සත්දුරහන් හොඳ උදාහරණයක් කියලා තර කිව්වා. කවුද අර මේ මොනවාද වතුර මෙතන දෙන කොටත් බොනවා අර සිහි විකල් වෙන ඒ වගේ දේවල්. ඉතින් අර වගේ ගොඩාක් ඒ වගේ උදාහරණ වලින් මේ ඇත්තටම ගොඩාක් ගන්න දේවල් තියෙනවා. අදත් බොහොම ලස්සන දේවල් ටිකක් අපිට උදාහරණ ඒ වගේ කතා වලින් කියුණා බොහොම පිං සිද්ධ වෙනවා. මම වැඩිපුර කාලයක් ගත්තා නම් සමා වෙන්න මේ වැරදි දෙයක් කියන සමා වෙන්න මේ හැබැයි මේ ගමන යන ලොකු පිටුවහලක් වෙනවා මේ සාකච්ඡාව. මේ අපි හිතනවා දලුවත් මහත්තයාටත් මේ එයාගේ ඔපරේෂන් එකකින් හොඳට මේකක් වෙන්න කියලා. ඉතින් ලොකු පිනක් මේ කරගන්නේ අපි මේ දිගටම මේ විදිහට කරන් යමු. සර්වන් සර්ණයි. සර්වන් සර්ණයි බොහොම දෙම අවසාන වශයෙන් සේන මහත්තයාට වෙන්න සේන මහත්තයා ඔබතුමාට පුළුවන් සාකච්ඡාවට එකතු වෙන්න. ඉස්සක් සාකච්ඡාට වෙන්න සේන මහත්තයා. පෙරුන් සම්මේ අවාදයේ ඉතාම වැදගත් සාකච්ඡාවක් කළා. මේ සාකච්ඡාවට සීල ගැනත් ඒ වගේම පිරිසිදු ජීවිතයක්ම ගැනත් ඒ වගේම වීර්යය ඒ වගේම ප්‍රඥාව ගැනත් අපිට සත්‍යයට මහදල කියලා දුන්නා. මෙතනදී එක කරුණක් මට පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා. මොකද පළවෙනි කොටසදී මෙතන මට නම් පාළි දැන් මේ නිසා අපිට සිංහලයේ කිය කියන්නේ මහමෙනි එක්ව විසීමෙන් සීලිය දත යුතුයි කියන එක. එතකොට මෙතනද කියන්නේ වෙන කෙනෙක්ගේ සීලිය දත යුතුයි කියන එකවත් ඒක ගැන අදහසක් නැහැ. ඒ කියන්නේ අපි ගත්තොත් වෙන කෙනෙක්ගේ සීල දකින්න එක්ව විසීමෙන් කියන ගත්තොත් ඒක අපි වැඩිපුරෙන් දාන්න අපි අතෙන් දාන්න කැලලද්ද එහෙම නැත්නම් පාලි දෙකේ මේක තියනවාද කියන එක දැනගන්න කැමති. ඒකම තමයි මේ හතරකම මුලදි කියන්නේ. දැන් ජාත මහත්මතුමා වැඩගත් දෙන්නේ අපි සීලයයි අපි පිරිසුදු කමයි අපි වීර්යයි අපි ප්‍රඥාවයි හොයල බලන්නේ ඒක දියුණුවට කටයුතු කරන එකයි කියන එක. ඉතින් මෙතනදී ඒක ගැන පොඩ්ඩක් සත්‍යතුමාට කියන්න පුළුවන් නම් පාලියකේ මේකේ ගැළපීමක් තියෙනවද කියන එක තේරුම් ගන්න. සර්වන් තමයි මේ ජනතාවට සත්‍යයක් අවසර දෙන්න මේ සත්‍යතුමා දෙනු වෙන කලින් අර ඉතින්දි අදහස් කර දෙදී මට පොඩි දෙයක් හිතුණා. මේ දැන් ඒ සීලය අපේ සීලය දැනගන්න එක වැඩවත් වගේම මගේ කල්යාණ මිත්‍රයෙක් ඉන්නවනම් මම සීලය කියලා වැරදි තේරුම් අරගෙන මම සිල්වත් කියලා ඉන්නවනම් කවුරු හරි කල්යාණ මිත්‍රයෙක් කියලා නෑ ඔයාලා වැරදි මෙන්න මේ කරුණු හදින් කියලා ධර්මයෙන් පෙන්නනවනම් සම්දන මට නම් හිතෙනවා ඒ තමයි කල්යාණ මිත්‍රය කියලා. නැතුව ඒක එහෙම කියන්නේ නැතුනොත් තමයි මම කවදාවත් ඒක අදහන්නේ නැති වෙන්න පුළුවන්. ඒක මට හිතෙනවා එක විදිහෙන් සීලය දැනගෙන අනුන්ගේ කල්යාණ මිත්‍රය හැටියට ඒක දැනන්න පුළුවන් නම් ඒක ඒ අර වැරදියට පිටින් නැති නාර කරන ලොකු තේරයක් කියලා තේරුම් ගන්න. සම්බුද්ධ බුදුසරණයි පොතෙන්දී තමන්ගේ සීලය නෙවෙයි දැන් මෙතෙන්දී ඒක බුදුහාල් විස්තර කරන්නේ සම්මාසේනකු බික්කේ සීලම් වේදි තබ්බං මේක සංකිකට ඉසීමෙන් කියන්නේ ජීවත් වෙලා මෙයාගේ චරිතයේ සීලය දැනගන්න. ඒක කුමක් සඳහාද කිව්වේ? එතෙන්දි කියනවා ඉද බික්කේ විචේරණ මෙහි පුද්ගලෝ පුද්ගලේන සද්දින් සංවාසමාන සංවසමා පුද්ගලේ තව පුද්ගලේකු සමග එක්ව ජීවත් වෙනකොට ඒවන් ජානාති මෙහෙම දැනගන්න. සොද්දම් මේකෙන් තේරෙනවා තෝ අනික් කෙනෙක් ගැන තමයි මේ කියන්නේ. දීගරත්තංකෝ අයං ආයස්මා මේ යාළුවා මේ මිත්‍රයා බොහෝ කලක් ඛණ්ඩකාරී ඒ කියන්නේ සීල් කඩනවා කැබලි වලට තියෙනවා සීල් තියෙනවා හරියට කියන්නේ නැහැ. ඒ විදිහ තමයි මෙයා තියෙන්නේ. පංච සීලේනා ආමයා බුරු කියනවා සිකුරාදට හත් පස්සේ මේකත් කරලා දානවා ඔගේ එක එක જાති හිතෙනවා තේරෙනවා. ඒකට එයා දැනගන්නවා ආ මෙයා මේ සම්පූර්ණ මං කලින් හිතාන හිටි විදිහේ සීල්වන්ත කෙනෙක්. හැබැයි ජජ් කරන්න හොඳ නැහැ. අර කිව්වාගේ කල්යාණ මිත්‍රෙක් කියන්නේ මිත්‍රයා කියන්නේ මොන වැරදි තිබුණත් ඒ අත්හරින්නේ නැති කෙනා. තමන්ගේ මිත්‍රයා කියන්නේ. හැබැයි එයාට කියලා දෙනවා කල්යාණ මිත්‍රෙක් කියන්නේ එතකොට අර මේ ප්‍රශ්න සුගාලුවාද කියලා සූත්‍රයේ තියෙනේ වහන්දට. සූත්‍ර අපිය කියලා දෙන්න ඕන මගියා හොයා මගියා හදුවා මෙහෙමයි කියලා. මට එයා කැමති මාත් කරලා එයා යාළු කරගන්න නෙවෙයි. ඒක දිදී නොපෙතන පළවෙනි ප්‍රශ්නෙටම වෙන කෙනෙක් ගැන මේ කියන්නේ. ඒ කියන්නේ මම කලින් හිතාගෙන ඉන්නවා එයා දුස්සීලා කියලා හිතනවා. නමුත් මට ඇසුරු කරාම තේනවා මේ මිනිස්සු බොරුවට මෙයා දුස්සීලා කියන මෙයා හොඳ කෙනෙක් කියලා මම ඇසුරු කරාම මට එයාගේ සීලය තේරෙනවා. දැන් ඒක පොසිටිව් පැත්තක කෙනෙකුට එන්නේ එයාට තේරෙනවා මෙයා හරි හොඳයි මෙයා ඒ කියන හැටියට ඒ කියන විදිහට සීලේ තියෙනවා මෙයා. සීලේ කියනවා පංච සීලේ විතරක් නෙමෙයි ඒක. එයාගේ සීලවන්ත බව, එයා චර්යාව, එයා අනන්ත නොරිදවන බව, එයා කියලා නොකියන බව, එයා බොරු නොකියන බව. අපි ඒවා ගැන හිතනවාද මේ පෞෂ වචන කියන්නේ නැහැ කියලා මට තේරෙනවා. පෞෂ වචන වගේ දේවල් නම් ගොස්තරට එන්නේ අර සංවාරයේ නෙකේ. කොහොමද මේ අනිත්‍යගෙන තමයි මෙතන කියන්නේ. Taman ඇසුරු කරන අනිත්‍ය කියනවා. මම කලින් හිතා ඉන්නවා මෙයා මෙහෙමයි කියලා. නමුත් මම ඇසුරු කරන හොඳ පැත්තට හරි නරක පැත්තට. ඒතර මට හිතෙනවා මං හිතන් විදිහේ ඇති වැරදි. ඊට වඩා මෙයා හොඳ කෙනෙක්. එතකොට මෙයා හොඳ නැති කෙනෙක් කියලා මට තේරෙනවා. ඒක වැදගත් නෑ තමයි ජජ් කරන්න තියන්නේ බුදුසමයි. හොඳයි සතුටුයි මම හිතනවා මේ කාල වේලාව ගැන ඇත්තට අපි සාකච්ඡාව මෙතන ඉමාටපත් කරමු කියලා. ඉතින් අද දිනත් අපිට විශේෂයෙන් මේ ධර්මයේ අර්ථ පැහැදිලි කර දීමෙන් මේ ධර්ම ඥානය මේ අස්සරින් වැඩි දියුණු කර ගැනීමට සත්‍යතුම අපිට ඕකෙන් අත හේත දුන්නා වෙනදා වගේම මේ සත්‍යතුමනි ඔබතුමාට ශ්‍රාවක සුත්‍රස් වෙනින් අපි තාමත්ම පුතත්තුවරතුමමමස්කාර කරතිනවාද කරපු දේශනා සම්බන්ධයෙන් ඔබතුමාට මේ යොමු වෙනනම් අද සාකච්ඡාවේ අවසානය අවසානයේදී ආරාධනායි. ඒවා සම්මා සම්බුද්ධ සරණයි. තථාගතයන් වහන්සේ ප්‍රමාණ කෘතඥතාවයෙන් අපි නමස්කාර කරමු. උන්වහන්සේ කියා දුන්න දේ තමයි අපි මේ කොහෙන් හරි ඇවිල්ලා දැන් හොයලා බලන්නේ. අන්ත මොනතරම් ත්‍යාග කියලා දීලා තියෙනවද කියලා නිසා උන්වහන්සේගෙන මෙච්චර ආදරයක මේ ගෞරවය දැතිසිත හැම දෙයක්ම අපේට කරගන්න. උන්වහන්සේට නමස්කාර වේවා. අය පහළ වෙන්නේ මේ ලෝක සංනිවාසයේ මේ අත්බව පත්ලා පිට ළඟදී නම් එන්නේ නැහැ වගේ කියන චල හිතනවා. නමුත් වන්දනීය ගුරුවරුන් මේ පුදුවේ හරහා ඇවිද යනවා. ඒ ඇත්තගෙන අවධානෙන් ඉන්න එක හොඳයි. ඒ ඇත්තගෙන අවධානෙන් ඉන්න එක හොඳයි. අපේ සිත් පිළිසිතුයි පිවිතුරුයි නිර්මලයි. පිළිසිතින් කියන දැහැම පැතුම් අධිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වීමේ කඩ වැඩියෙන් සහඳ පැතුම් දසක් අධිෂ්ඨාන සක්කරන මේ ජීවිතයේ මේ භාවී මේ සිරුර දරාගෙන සිටි මේ අත් බව පැතිලා අපි දවල් කළේ කාන්තාව කායික හා මානසික වශයෙන් සුපත් බව ලබතා ප්‍රියානන්දය අපතම දැක්කා. මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් පිණිස සම්පතක් වීමෙන් අපේ ඉදිරි දිවමක තවදුරටත් භාග්‍ය සම්පන්න වාසනාවන්ත වේවා. දෛනික දීපේක්ෂණයේදී ඇතෙන් කායික මානසික දුක් දුන්න අනන්තයි අප්‍රමාණයි අනිවාර්යයි. ජීවනගෙන මතුවෙන ධර්ම දේවත සතිමත් මොහොන දෙන් තම චිත්ත ශක්තියක් ලැබේවා. අපදාසු තාම ඒවගේ අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යයට නිරාමිස සේවයක් සිටකම සඳහා අපේ සිත් තුළ සද්ධාවේ සති සමාධි ප්‍රඥා ගුණධාම මොහුකුරායේවා. කල්‍යාණ මිත්‍යං උනාත් පින් බුදු සරණයි තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. සම්මා සම්බුද්ධ සරණයි. සත්‍ය සත්‍ය බොහොම දෙයක් තියෙනවා.